නමස්කාර වේවා බුදු රුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස තේසන්නෝ බන්තේ භගවා අම්හාකං තථා ධම්මං දේසේතු යේ අම්හාකන්නස්ස ධම්මා දිට්ඨ ධම්ම හිතාය දිට්ඨ ධම්ම සුඛාය සංවත්තන්ති සම්පරාය හිතාය සම්පරාය සුඛායාති ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි ලාපොන්තේහි ලංකාරාම බෞද්ධ ආයතනයේහි මාසිකව සිදු කෙරෙන සීල සමාදානයේ වැඩසටහනයි සන්ධ්‍යා යාමයේ සිදු කෙරෙන ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ විහාරස්ථානයේ කරන හැම පින්කමකදීම ඒ ගෞරවනීය නායක ස්වාමින්දිරයන් වහන්සේ අපේ මතකයට එන්නට ඕන. ඉතින් උන්වහන්සේ හැමදාම මේ විහාරස්ථානයේ ජීවත් වෙනවා. ඉතින් මේ වහලයට ඔබ යම් තාක් පින්කමක් කරනවා නම් ඒ හැම පින්කමක් කරන අවස්ථාවේදීම උන්වහන්සේ ගැන අපට සිහිපත් වෙනවා. උන්වහන්සේ ජීවමාන වෙනවා. උන්වහන්සේට කරන ලොකුම ගෞරවය තමයි මේ විහාරස්ථානය රැක බලාගෙන හොඳින් මේ වගේ සීලාදී කුසල ධර්මයන් යෙදීම තමයි උන්වහන්සේ වෙනුවෙන් අපට කරන්න පුළුවන් ලොකුම ගෞරවය. උන්වහන්සේ විශාල කැපවීමක් කරලා මේ ස්ථානය ගොඩ නැගුවේ. ඉතින් ඒ ස්ථානයේ ඉන්න ස්වාමීන් වහන්සේලා රැකගනිමින් ඒ ස්ථානයේ ඉඳගෙන තමන්ගේ සසර ජීවිතයේ සුවපත් වෙන විදියට වැඩි පිරිසකට යහපතක් වෙන විදිය කුසල කරන්න පුළුවන් නම් මං හිතන්නේ උන්වහන්සේ කොහේ හරි ඉඳගෙන ඒ පින අනුමෝදන් වෙනවා. උන්වහන්සේටත් ඒක ලොකු සසර ගමනට යහපතක් ඔබ මේ සිදු කරන්නේ. ඉතින් ඒ ගැන සිහිපත් කරමින් අද අප ධර්ම දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්තුනේ මේ ධර්ම දේශනාව තුළින් අප විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුදහමේ සඳහන් ඉතාම වැදගත් සූත්‍රයක් අංගුත්තර නිකායෙහි අටක නිපාතයේ ඇතුළත් වන ව්‍යග්ග පඤ්ච සූත්‍රය. දීඝජානෝ කෝලිය කියන එකුල පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයයි මෙහිදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම දහම් පදයකින්ම අපට විස්තර කළ දෙන්නේ අපේ ජීවිත සුවපත් කරගන්න මාවත. දිනෙන් දින අපේ හිතේ තියෙන මානසික දුක් පීඩා වලින් දුර වෙලා උපරිම ලෙස මානසික සතුට ලබා ගන්න ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ලෝකයේ බොහෝ දෙනා හිත සුවපත් වෙන්නට සතුට වැඩි කරගන්නට නොයෙක් දේවල් කරනවා. ඒ වගේ යම් යම් ආකාරයේ ප්‍රතිඵලත් ලැබිලා තියෙනවා. නමුත් ඒ සියලටම වඩා ඊටාම නිවැරදි ක්‍රමානුකූල මාවතක් බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා. සාරසංකේ කල්පලක්ෂයක් තුල කරපු මහා කැපවීමක ප්‍රතිඵලයක් විදියට උන්වහන්සේ අනාවරණය කරපු මේ දහම අපේ ජීවිත ඉදිරිපිට අපට තබලා තියෙනවා. ඉතින් ඒ ජීවිතයේ ඒ දහමෙන් පිනතුනේ ප්‍රයෝජනගත්ු තරමට අපේ ජීවිත සුවපත් වෙනවා. ඉතින් ඔබ මේ දහම අහන වගේම ඔබේ දරුවන්ට ඔබේ ඥාතීන්ට මේ දහම ලබා දෙන්නටත් ඕන. අපිට බොහෝ විට පේන්නේ වියපත් වෙච්ච අය තමයි බොහෝ විට අපට වැඩිහිටි බවට පත් වෙච්ච අය තමයි ධර්ම දේශනාවේදී හමු වෙන්නේ. නමුත් පින්තුනේ අපේ විශේෂයෙන් අපේ දරුවන්ට මේ දහම දෙන්නට ඕන. අද විශේෂ ලක්ෂණයක් තමයි අද ලෝකයේ බොහෝ දෙනා අඩුම වයසකදී දහමෙන් ඉතාම දුර ගමනක් යන්න ලොකු සටනක් තියෙන කාලයක අපි මේ ඉන්නේ. ඔබ දකින්න ඇති ශ්‍රී ලංකාවේ අර කුඩා ළමයි සමහර අය ඉපදිලා අවුරුදු 4 දී ධර්මයේ ඉතාම ගැඹුරු කාරණා විස්තර කරනවා. සාමාන්‍ය දේවල් නෙවෙයි. පරිසම්පාදයේ චතුරාර්ය සත්‍ය, ශූන්‍යතාවය මේ වගේ කාරණා විස්තර කරනවා. ඇතැම් විට අපි ධර්ම දේශනාවකදී විස්තර කරොත් මේ පිනතුන් කියන්නේ අනේ හාමුදුරනේ ගැඹුරු ඒවා අපට ඕනේ නැහැ. ওই සරල දෙයක් එදිනෙදා ජීවත් වෙන දෙයක් කිව්වොත් ඇති කියලානේ. නමුත් පිනතුන් එහෙම කියන්න පුළුවන් කමක් නැහැ අද අපට. විශේෂයෙන් ඇමරිකාවේ ඉන්න හැටියට ඔබ මේ රටට ඇවිල්ලා තියෙන ලෝකෙ හුඟක්ම උගත් අය, බුද්ධිමත් අය. නොඑක් දේවල් වලින් ඉදිරියට ගිහිල්ලා බුද්ධිය සොයාගෙන ආපු පිරිසක් අතරේ ඔබ ඉන්නේ. ඉතින් අන්න එවැනි තත්ත්වයක් මත පින්නතුනි අපට බුදුදහමෙන් ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. ඒ බුදුදහමේ එන කරුණ අපි හරියට නිවැරදිව අනුපිළිවෙලින් අපි තේරුම් ගත්තොත් ලෝකේ ඕනෑම කෙනෙක් මහා ඉහළ පරේසණයක් රිසර්ච් එකක් එක්ස්පෙරිමන්ට් එකක් කරත් අපි දන්නවා යාළ බුදුදහම ළඟදී කොතනද ඉන්නේ කියලා. ඒකට මම ඊටාම සරල උදාහරණයක් ඔබට කියන්නම්. මෙතෙක් කාලේ ලෝකේ වැඩිපුරම කාලයක් කරපු පරේසණ විදියට සඳහන් වන්නේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ කරපු පරේසණයක්. අවුරුදු 75කට අධික කාලයක් අඛණ්ඩව සාමත්‍ය පරේසණය කරනවා. ඒ රිසර්ච් එකේ ගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ සතුට ලබන්න මොකද කරන්න ඕනේ කියලා. නැත්තම් වයසට ගියාම එන මානසික දුක මොකක්ද? ඒ දුකට පිළියම මොකද්ද කියන එකයි ඒගොල්ලන් රිසර්ච් එකෙන් කරන්නේ. 290 ගානක් ඒ පිරිස මුලින් මේ රිසර්ච් එකට අරගෙන තාමත්යෙන් 20ක් විතර පිරිසක් ඉන්නවා. ඔවුන් අනාවරණය කළා තියෙනවා ජීවිතය අවසාන කාලේ බොහෝ දෙනෙක් දුකෙන් ඉන්නේ ඇයි කියලා. අවසාන කාලේ මානසික පීඩාවට පත් වෙන හේතුව මොකද්ද කියලා. මොකද්ද හේතුව? හේතුව තමයි පින්නතෙන හුදකලා බව කියන එක, long illness කියන එක. අවුරුදු 75 කරපු රිසර්ච් එකේ ප්‍රතිඵලය තමයි ඒගොල්ලන් හොයාගෙන තියෙන්නේ. අන්තිම කාලේ කාත් කවුරුවත් නැහැ, තනි වෙනවා. තනි වෙලා කතා කරන කවුරුවත් නැති වුනහම එයායි දැඩි මානසික දුක් පීඩාවලින් ඉන්නවා කියලා. ඒක නෙවෙයි පුදුමේ පින්නතුනි. මේ හුදකලා බවෙන් වෙන දුකේ වේදනාව මොළයට කරන හානිය කොච්චර දන්නවද? smoking and alcoholism මේ දෙකටත් වඩා ප්‍රබල බලපෑමක් කරනවා කියලා සොයාගෙන තියෙනවා. ඉතින් පින්නතුනි මෙන්න මෙවැනි තත්වයක් මත අපට බුදුදහමේන කරුණු කොයිතරම් වටිනවාද කියන එක තේරෙනවා. බුදුදහමේ සඳහන් කරනවා කොහොමද මිතුරන් දිනාගන්නේ, කොහොමද අනිත් අයත් එක්ක සුහඳව ජීවත් වෙන්නේ කියලා ඉතාම ලස්සනට බුදුහාන්දරන් වචන වලින් දේශනා කරනවා. එකක් තමයි දදං මිත්තානි ගන්තති, පරිත්‍යාග සීලය වෙන්නට ඕන. He who is generous wins friends. If you need to make many friends, you should be generous. That is one of the qualities you should practice. එතකොට දැඩි ලෝභ නම් ඔහුගේ ළඟට අනිත් අය ළඟා වෙන්නේ නැහැ. ඔහුට මිතුරන් දිනා ගන්න බෑ. ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප් එක සාර්ථක නැහැ. දෙවෙනි කාරණේ මොකද්ද? සිල්වත් වෙන්න කියන එක. බුදුහාඳුරෝ දේශනා කරනවා එකට තමන් එක්ක එකට ජීවත් වෙන අගිහිත දිනා ගන්න කැමති නම් සිල්වත් වෙන්න කියලා. තමන්ගේ ගෙදර ස්වාමි භාර්යාවන්ගේ දරුවන්ගේ හිත දිනා ගන්න කැමති නම් පංචශීලය රකින්න. If you want to make many friends, you should have good discipline, moral conduct. You should have good discipline in your speech and behavior. That is one of the ways that you can make friends. Buddha explained the way. Pinnutuni mena devani kramaya. Thungeni kramaya maitri bhavanava. Manussanam piyo hoti, amanussanam piyo hoti. Practicing loving kindness is one of the ways that we can make friends. එතකොට මේ තුනේ මොකද්ද කියන්නේ පිනතනි? දාන සීල භාවනා. බලන්න කොයිතරම් සරල දෙයක්ද. This is the primary technique that Buddha has explained in the mundane level, practicing generosity, practicing virtue or moral conduct, and practicing meditation or loving kindness. These are the primary techniques, primary qualities, the three meritorious deeds that we can practice to make good friends. පින්නතින ඕනම තැනකට මේ තුන ඇප්ලයි කරන්න පුළුවන්. බලන්න අපට කොච්චර අපි කොච්චර වාසනාවන්තද. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, පුදුමය. මේක ප්‍රාථමික මට්ටමේ විතරයි. මේ මිතුරන් යහළුවන් ඥාතීන් දිනා ගන්න ක්‍රමේ ප්‍රාථමික ක්‍රමයක් විතරයි. බුදුදහම ඊටත් වඩා ඉදිරියට යනවා. මොකද්ද ක්‍රමය? ඒ තමයි ඊටත් වඩා ඉහළ ආධ්‍යාත්මික තලයකට ගිහිල්ලා අපි මනස දිනු කරෝතින්, හිතේ සමත විදර්ශනා දෙක දිනු කරෝතින් මොකද්ද වෙන්නේ? ඔහුගේ ලොකුම සතුට මොකද්ද? ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. He lives like a rhinoceros. ඒ කියන්නේ කඟ වේනා, ඔබ අහලා ඇති එකණක් තියෙන කඟ වේනා. අන්න ඒ වගේ රහතන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වාසය කරන්නේ කොහොමද? හුදකලාව, ආධ්‍යාත්මික හුදකලාව. The noble silence, the noble loneliness. That is the highest quality, highest happiness of the arahant. බලන්න පින්නතුනි, ආධ්‍යාත්මික ඉහිරට යනකොට උසස්ම සතුට මොකද්ද? හොඳ තනියම ඉන්න එක. ලෝකෙම මිනිස්සු අන්තිම කාලේ දුක් වෙනව කවුරුවත් නැහැ කියලා තනියම ඉන්න එක. බුදුදහම ප්‍රැක්ටිස් කරොත් මොකද්ද? තනියම ඉන්න එක තමයි ලොකුම සතුට. අනිත් අය තමන්ව නොසලකා හරින එක තමයි තමන්ට ගන්න ලොකුම සැලකිල්ල තමයි නොසලකිල්ල. තමන්ව නොසලකා හැරලා තමන් පැත්තකට කල් ඉන්න එක තමයි තමන්ට පාඩුවේ ඉන්න දෙන එක තමයි ලොකුම සතුට බවටපත් වෙන්නේ. මේකම තමයි Hindu සමාජයේ තිබුණේ බ්‍රාහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ථ සන්න්‍යාසී කියලා. බ්‍රාහ්මණ සමාජයේ මුලින් බ්‍රාහ්මචාරී අධ්‍යාපනය ලැබුවා. දෙවෙනි කාලේ ගෘහස්ත ජීවිතයක් ගත කළා, කාමභෝගී ජීවිතය. තුන්වෙනි කාලේ වනගත වුණා වානප්‍රස්ථ. හතරවෙනි කාලේ ඒ දෙන්නත් වෙන් වෙලා තනියම සන්න්‍යාසී කියලා හුදකලා බ්‍රාහ්මචාරී ජීවිතයක් ගත කළා, බ්‍රාහ්මණයෙක් වගේ. යම් කෙනෙක් තනියම ජීවත් වෙනවා නම් ඒකට කියන්නේ බ්‍රාහ්මණයෙක් වගේ කියලා. දෙන්නෙක් වගේ එකතු වුණොත් දෙවියෙක් වගේ කියලා කියනවා. දෙන්නට වැඩි වුණොත් කෝලහලයක් කියලා කියනවා. පින්නතුනි බලන්න බුදුදහම අපට කොයිතරම් මඟ පෙන්වීමක් කළද. ඔබ අහලා ඇති සූත්‍ර නිපාතේ කග්ග විසානාදී සූත්‍රවල සඳහන් කරනවා රහතන් වහන්සේගේ ප්‍රීති වාක්‍ය කොහොමද? මම කඟ වේනෙක් වගේ තනියම හැසිරෙනවා, මේක තමයි මගේ ලොකුම සතුට කියලා බොහෝම ප්‍රීති වාක්‍ය උදාන වාක්‍ය සඳහන් කරලා තියෙනවා. මේක කාරණයක් විතරයි පින්නතුනි සඳහන් කළේ. අර අවුරුදු 75ක රිසර්ච් එකක් ලෝක ඉහළම විශ්වවිද්‍යාලය ආගම් පිළිබඳව ලෝපන්තල විශ්වවිද්‍යාලය Harvard University. මේ අය මිනිස්සු අරගෙන කරපු ඉහළම රිසර්ච් එකෙන් ඔවුන් කියන්නේ මිනිසුන්ගේ අවසාන දුක තනියම හිඳීම, හුදකලා මිදීම. බුදුදහමෙන් ඕනනම් කියනවා කොහොමද මිතුරන් දිනාගන්නේ කියලා ක්‍රමයක් කියනවා. නමුත් එහෙම හිටියා හෝ නැති වුණා හෝ Tamante ඒක ලොකු අදාළත්වයක් නැහැ. තමා ආධ්‍යාත්මික දියුණුවනොතින් එදාට තමන්ගේ ලොකුම සතුට තනියමින් එක. බ්‍රහ්මෙක් වගේ තමන් ඉන්නවා. සතර බ්‍රහ්ම විහරණ වඩමින්, සමත භාවනා වඩමින්, විදර්ශනා භාවනා වඩමින්, සමත භාවනා වඩමින් බ්‍රහ්මෙක් වගේ ඉන්න පුළුවන්. විදර්ශනා භාවනා වඩමින් රහතන් වහන්සේ කෙනෙක්, පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්, සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වගේ ඉන්න මාවත අපට බුදුහාඳුරෝ දේශනා කළා. අපි කොයිතරම් වාසනාවන්තද පින්නතුනි. මෙවැනි දහමක් මේ කවුරුදු 75ක රිසර්ච් එකක් නෙමෙයි බුදුදහම කියන්නේ. සාරාංශක කල්පලක්ෂයක S is මස්ලේ දන් දීලා කරපු සුවිශාල පරිත්‍යාගයක ගවේෂණයක රිසර්ච් එක එක්ස්පෙරිමන්ට් එක රිසල්ට් එකක් අපි මේ භුක්ති විඳින්න. මේක පින්නතුනි නිකන් ලැබෙන දෙයක් නෙවෙයි. මේක සසර කළා වූ මහා පින කානිසංශයක් ඔබ මෙයාද දින භුක්ති විඳින්න. ඒ නිසා අපට මේ දහම උපරිම ලෙස අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන මේකේ විසිබල් රිසල්ට් එක අපි මේ ජීවිතේම ලබන්නට ඕන. බුදුදහම කියන්නේ මේ ජීවිතයෙන් පස්සේ ප්‍රතිඵල ගෙන දෙන දහමක් නෙවෙයි. මේ ජීවිත කාලෙම ප්‍රතිඵල ලබන්න පුළුවන්. The more we listening to Buddha's message, the more we gain results in this immediate life. That is why Buddha says, Sandhittiko akhaliko, Dhamma is well expounded, visible results immediately effective. The more we practice Dhamma, the more we purify our mind. The more we purify our mind, the more we are happy. All Buddhist doctrines focus on purifying one's mind. Here it is very important to understand what are the negative thoughts, defilements, impediments that disturb our peace of mind. According to Buddhism, there are 1,500 defilements, cankers, kelesiddhas pansiya. All of them can be included into three. They are lobha, dosa and moha, greed, anger and delusion. When we practice generosity or when we practice the contemplation of impurity of body parts, it helps us to overcome greed and lust. And also if we practice loving kindness, contemplating on may all beings be well, happy and peaceful, that is the way that we can overcome anger. Anger is the one of the main reasons that we suffer. If we are angry, everything that we earned is useless because we have no happiness. That is why Buddha explained, he who wishes to attain the peace of mind should have to practice loving kindness, thinking thus, may all beings be well, happy and peaceful. As the result of practicing loving kindness, what are the highest attitude or intention that we have throughout practicing loving kindness? Mata yatha niyam puttang ayusa eka putta manurakki. You know, if a mom has only son, we also like that. When as the result of practicing loving kindness, when we meet a person, when we remember a person, we think that person like our only son or daughter. If we have this attitude, actually we can overcome a lot of problems, defilements, negative thoughts from our mind. That is why a lot of psychiatrists recommend us to practice loving kindness and mindfulness for stress management. Pinnutuni, මෙන්න මේ ගුණාංග ටිකත් එක්ක අපි ඉදිරියට යනකොට ලක්ෂණිය තමයි ටිකෙන් ටික අපේ මනස පිරිසිදු වෙනවා. ලෝභයෙන් පිරිසිදු වෙනවා, ද්වේෂයෙන් පිරිසිදු වෙනවා, මෝහයෙන් පිරිසිදු වෙනවා. දිනෙන් දින බලන්න පින්නතුන අපේ සාර්ථකත්වය කියලා කියන්නේ හුදෙක් අධ්‍යාපනය, ආර්ථිකය, ගෙදර බඩමුට්ටු වැඩි කර ගැනීම, දරුවන්ට හොඳට ඉගැන්වීම විතරක් නෙවෙයි. ඒ කොමන දේ කරත් ඒ කරන දේ අවසාන ප්‍රතිඵලය වෙන්න ඕන මොකද්ද? අපේ හිතේ තියෙන තෘෂ්ණා, දෘෂ්ටිමාන අඩු වෙන්නට ඕන. Whatever you do in the name of happiness, your tṛṣṇā, greed, drṣṭi, wrong views and māna, conceit should be reduced if you are on the path of liberation according to what the Supreme Buddha explained. The more you reduce these defilements, the more you purify your mind. The more you purify your mind, the more you are happy. මෙහිදී පින්නතුනි මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ඊටාම ප්‍රාථමික මට්ටමේදී අපට වැදගත් වෙනව විතරක් නෙවෙයි ඒව ඉහළම මට්ටම දක්වාම අපට ප්‍රගුණ කරන්නත් පුළුවන්. සාමාන්‍ය සතෙකුට කෑමක් දෙන එකෙන් පටන් අරන් සම්බදානං ධම්මදානං ජිනාති කියන මට්ටමට ඉහළම දානය කරා යන්නට පුළුවන්. සාමාන්‍ය අපි සිල්වත් බව ඊටාම සරල වචනයෙන් කියනවා නම් කට පරිස්සම් කරගන්න එක නේද? සිල්වත් බවේ මුල්ම පියවර තමයි අපි කියන්නේ ගෙවල්ද්දී කට පරිස්සම් කරන් ඉන්නේ කියලා. ඕක තමයි සිල්වත් බවේ පළවෙනි පියවර. එතනින් පටන් ගන්න එක පිනොතුනි කය පරිස්සම් කට පරිස්සම් කරගන්නවා, කය පරිස්සම් කරගන්නවා, හිත පරිස්සම් කරගන්නවා. ටිකෙන් ටික මේ සිල්වත් බව ඉහළට දිනු වෙලා දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන කතාවක් එනවා. දෘෂ්ටි වලට නොවැටෙන සීලයක් සඳහන් වෙනවා. ඒක තමයි අදි සීල ගණයට යන්නේ. සාමාන්‍ය පංච සීල, අට සීල, දස සීල සීලය. නමුත් ඒ සීලෙම නෙවෙයි බුදුදහම අගය කරන්නේ. ඒකට තව හේතුඵල ධහමේ අවබෝධය සහිතව පටිසම්පාදය ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධය සහිතව ලබන ඉහළ දැනුම ඒ දර්ශනය තමයි නියම සීලයේ විදිහට සඳහන් කරන්නේ. ඒකට කියනවා දිට්ඨිංච අනුපගම්ම සීලවා කියලා. ඇත්ත සහ නැත කියන අන්ත දෙකෙන් දුර වෙච්ච සීලයක් තියෙනවා. ඒක තමයි අදි සීල ගණයට යන්නේ. ඊළඟට සාමාන්‍ය ලෝකයේ සත්‍යය ඇතැයිගෙන හැඟීමේ මෛත්‍රිය භාවනාවෙන් පටන් ගන්න අපි එතනින් නවතින්නේ නැහැ. ඒක සාමාන්‍ය සමාධිය. අන්‍ය ආගමික අය වුණත් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වඩනවා. බ්‍රහ්ම ලෝකෙත් යනවා. මනුස්ස ලෝකෙ ඉඳගෙනම බ්‍රහ්මයන් හමු වෙන්න යනවා. අසිත කාලදේවල වගේ ඔබ අහලා ඇති. පින්නතුනි එයිනොත් ඉහළට ගිහිල්ලා ඒ සමතය විදර්ශනා පාදක වෙච්ච සමාධියක් බුදුදහමේ කියනවා. අන්න ඒකට කියනවා අදි චිත්ත කියලා. නැත්නම් අදි සමාධි කියලා කියනවා. නිකන් සමාධිය නෙවෙයි අදි චිත්ත. එතකොට අදි සීල තියෙනවා, අදි චිත්ත තියෙනවා, අදි ප්‍රඥා. සාමාන්‍ය ලෝකයේ ප්‍රඥාව කියලා කියන්නේ කර්මය ගැන තියෙන විශ්වාසයෙන් බ්‍රහ්ම ලෝකේ කරා යාම. නමුත් බුදුදහමේ සඳහන් වන්නේ බ්‍රහ්ම ලෝකයට යෑම එක විතරක් නෙවෙයි, බ්‍රහ්ම ලෝකයත් අනිත්‍යයි. එතෙනුණු තික්මවල මේ සංසාර චක්‍රෙම දුර වෙන මාර්ගයක්. ඒ තමයි හේතු ඇති කල්හි මේ ස්කන්ධ ධාතු ආත්තිය ඇති වෙනවා, ස්කන්ධ නිරුද්ධ වීමෙන් මේක නිරුද්ධ වෙනවා කියන අවබෝධය සහිත හේතුඵල ධහම චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන නුවණ. ඒකට කියන අධිපඤ්ඤා කියලා. දාන සීල භාවනා වලින් පටන් ගන්න සීල සමාධි ප්‍රඥා ඔස්සේ අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා කරා ක්‍රමානුකූලව මේ ධහම ඉදිරියට යනවා. පින්නතුනි මෙන්න මේ ධහම තුල ඉදිරියට යනකොට අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. එකක් තමයි පරිත්‍යාග සීලියත්වයේ ටිකින් ටික වැඩි වෙනවා. දන් දෙන ගතිය වැඩි වෙනවා. ඒකෙන් කියන්නේ මේ ඔක්කොම දේවල් හාමුදුරුවන්ට ගෙනත් දෙන්න කියලා නෙවෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. තමන් ඕනම වෙලාවක යමක් අත්හරින මානසිකක් තියෙන්නේ. අඩු ගානේ තමන්ගේ දරුවන් කෙරෙහිවත් ඒ දේ අත්හරින මානසිකක් තියන්නට ඕන තමන්. අඩු මාසෙම මරණාසන්න මොහොතේ හරි. එහෙම නැත්නම් තමන්ගේ සසර සුගතියට ලොකු බාධාවක් ඒක. එහෙම නැතුනොත් තමන් බොහෝ විට ප්‍රේත ලෝකෙට යන සිද්ධ වෙනවා. මෙන්න මේ ලෝභය අත්හැර ගන්නට ඕන. යම්කිසි කෙනෙකුට දෙයක් පරිත්‍යාග කරන හැඟීමෙන් නිතරම ඉන්නට ඕන. අනිත් දේ තමයි සිල්වත් බව ඇති කර ගන්නට ඕන. කාය වචනය සංවර කර ගන්නට ඕන. ඒ වගේම නිතර මෛත්‍රී සාගතව ඉන්නට ඕන. සීල සත්‍යෝ සුවපත්ත්වා කියන ප්‍රාර්ථනාව තමන්ගේ ළඟ නිතරම තියෙනට ඕන. මෙන්න මේ ගුණාංග ටිකත් එක ඉදිරියට යනකොට පින්නතුනි අපේ ජීවිතවල එක්තරා සුවිශේෂී ලක්ෂණයක් ඉස්මතු වෙනවා. ඒක තමයි කෘතවේදීත්වය කියන එක, ග්‍රැටිටියුඩ් කියන එක, කලගුණ සැලකීම කියන එක. බුදුහාමුදුරෝ දේශනා කරනවා කේවලහේසා භික්ඛවේ සප්පුරුස භූමී යදි දං කතඤ්ඤුතා කතවේදී කියලා. බුදු එක්ස්ප්ලේන් දැට් ඕල් ගුඩ් ක්වොලිටීස් ඩිපෙන්ඩ් ඔන් ග්‍රැටිටියුඩ්. ග්‍රැටිටියුඩ් we should be grateful, that is one of the qualities when we are go on the path of liberation. පින්නතුනි මේක හැම තැනටම ඇප්ලයි කරන්න පුළුවන්. සාමාන්‍ය ලෝකයේදී කලගුණ සැලකීමේ ඉහළම තත්වයේදී සලකන්නේ අම්මා තාත්තට සැලකීම. කෙනෙක් දිහා බලනකොට යා සත්පුරුෂද කියලා බලන්නේ යා කොච්චර අම්මට තාත්තට සලකන කෙනෙක්ද කියලා හොඳට බලනවා. තමයි ගුරුවරුන්ට සලකන කෙනෙක්ද කියලා බලනවා. ඒක තමයි සාමාන්‍ය ලක්ෂණය. නමුත් පින්නතුන ඔබ විශ්වාස කරනවද? මේක හැම තැනටම සම්බන්ධ කරන්න පුළුවන්. ඔබ ඉන්න තැන මේ සිල් සමාදානයෙන් පස්සේ ඔබ මේ සුද්ධ පවිත්‍ර කළේ යනවා නම් ඒකත් කළගුණ සැලකීමක්. වාජන ටික පිළිවෙලට හොදලා tempat කළේ යනවා නම් ඒකත් කළගුණ සැලකීමක්. හාමුදුරන්ට වඳිනවා නම් ඒකත් කළගුණ සැලකීමක්. ඒ විතරක් නෙවෙයි. ඔබ ඇඟපත හොද ගන්නවා නම්, පිරිසිදු වෙනවා නම්, මූණ හොද ගන්නවා නම්, දත් මදිනවා නම් ඒකත් කළගුණ සැලකීමක්. ඔබේ වාහනේ හොද ගන්නවා නම් ඒකත් කළගුණ සැලකීමක්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, ගහක කොළයක් වැටිලා තියෙනවා දකිනකොට, ගහේ වේලිච්ච කොළ වැටිලා තියෙනකොට ඔබේ හිතට ටිකක් දුකයිනේ, අනේ කරදරයක් කියලානේ. දැන් මේ කැලිෆෝනියා ස්ටේට් එකේ ඉන්න හැටියට ඔබ දන්නවා, පායන කාලේ ඔබ ටවුමේ තැනකට ගියෝතින්, සිටියකට ගියෝතින්, දැඩි අවුරස්ම ඉන්නකොට ඔබ බලන්නේ හේවනට ගහ තියෙද කියලානේ. ඔබේ ගහ ළඟට තමයි වාහනේ නවත්තන්නේ පහ කරන්නේනේ. ඔබට ඒ ගහේ ඒ හේවන හරි වටිනවා. අන්නේ හේවන දීපු ගහේ කොළ තමයි ওই බිම දැන් වැටිලා තියෙන්නේ. ඔබට ඒ වැටිච්ච පරවෙච්ච කොළයක් දැක්කත් ඔබට කෘතවේදීත්වයක් ඇති වෙනවා. අනේ මට මේ හේවනක් දීපු කොළයක් නේද මේ වැටිලා තියෙන්නේ කියලා. ඔබ පාරේ ලස්සනට යනකොට වැස්සේ හොඳට ඔබ වාහනේ AC එක නැත්නම් හීටරේ දාගෙන ඔබ යනවා. ඔබ යන්නේ කී දෙනෙක්ගේ දහඩිය මහන්සියද ඔබ මේ යන්නේ? ඒ තාක්ෂණ ලෝකෙට ඉදිරිපත් කරන්න ගිහිල්ලා කී දෙනෙක් නම් අපාගත වෙලා තැද්ද මේ වන විට? පින්නතුනි, මේ හැම තැනකදීම මේ කෘතවේදීත්වය කියන එක හිතන ඔබ උණුසුමට ඉන්නකොට ඇඳුමක් ඇඳගෙන ඔබට ඒ උණුසුම දෙන්න කී දෙනෙක් නම් සීතලේ ගැහි මහන්සි වෙන්නේ නැද්ද? ඔබට හොඳට කෑම බීම ටික දෙන්න, පළතුරු ටික, එළවලු ටික, ආහාර ටික ඔබට දෙන්න කී දෙනෙක් නම් අවුවේ වැස්සේ පින්නේ සීතලේ ඉන්නේ නැද්ද? ඒ විතරක් නෙවෙයි, ඔබ ලස්සන ජීවිතයක් අද ගත කරන්නේ කොහොමද? ඔබ සසරේදී පින්දහම් කළා. ඒ පින්දහම් කරද්දී මේ ආත්මේ අම්මා තාත්තා විතරක් නෙවෙයි, ඔබට සසරේදී හිටපු අම්මල තාත්තල උදව් කළා තියෙනවා. ඒ අම්මල තාත්තලගෙන් බොහෝ දෙනෙක් දැන් කොහෙද ඉන්නේ? යාතේදී හිටිය අම්මල තාත්තලගෙන් බොහෝ අය දැන් කොහෙද ඉන්නේ? ඇතැමිට සුගතිය නෙවෙයි ඉන්නේ, පිනතුනේ දුගතිය ඉන්නේ. ඒකත් මතක තියාගන්න. ඒ නිසා ඔබට අපාගත සත්වෙන් දැක්කත් මොකද හිතෙන්නේ? අනේ මගේ මේ අතීතයේ මට කුසල කරන උදා කරපු මේ අම්මා තාත්තා වෙන්න පුළුවන් මේ ඉන්නේ. එහෙම පින්නතුනි බලන ඔබ හැමදාම දෑතින් කරන පින්කම් මේ විශ්වයේ ඉන්න හැම සත්වයන්ටම අනුමෝදන් කරනවා. පින්නතුනි මෙන්න මේ කෘතඥතාවය කියන එක මුළු ජීවිතයේ පුරාම විහිදලා යනවා. ඔබ බලන්නේ ඔබට ලෝකයෙන් ඔබට මොකද්ද වෙන්නේ කියන එක නෙමෙයි ඔබ බලන්නේ. ඔබ බලනවා ඔබට ලෝකයට මොකද්ද ලෝකෙ වෙනුවෙන් කරන්න පුළුවන් කියලා. ලෝකය ඔබ වෙනුවෙන් කරන්න පුළුවන් ඉහෙළම දේවල් ටික කරලා තියෙන්නේ. එහෙම කරපු ලෝකයට ඔබ බලන්නේ නැත්නම් ඔබේ ජීවිත කාලය ඔබ මොකද්ද කරලා තියෙන්නේ? ඔබ ඉගෙන ගියාගෙන රස්සාවක් කරලා දරුවෝ ටික පෝෂණය කරන එක විතරයි, ඊට වඩා ලොකු දෙයක් කරලා නැහැ නේ බලන් ගියාම. පින්නතුනි ඔබට ওই තාක්ෂණයේ පහසුකම් ටික දෙන්න කී දෙනෙක් නම් මහන්සි වෙලා ඇද්ද? ඒ සාමාන්‍ය ලෝකයේ සත්පුරුෂයෙක් හිතන විදිය. නමුත් ධර්මයේ දන්නා හැටියට අපි පින්නතුන අපිටත් වඩා ගැඹුරට හිතනවා. ඒ මොකද්ද? බොහෝ දෙනෙක් අපිට මේ ජීවිත කාලේ උදව් කළේ අපි මේ ජීවිතයේ ලැබුවට පස්සේ. නමුත් අපි මේ ලෝකයේ පහළ වෙන්න කල්ප ගානකට කලින් මේ ලෝකයේ මිනිස්සෙක් අපි වෙනුවෙන් පාරමිතා පුරලා දහමක් අවබෝධ කරලා තියෙනවා. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අන්නේ බුදුහාමුදුරුව ගැනත්, ඒ දහම අවුරුදු 2600ක් රැකගෙන ආපු ස්වාමීන් වහන්සේලා ගැනත් පින්නතුනි හදවතේ උතුරා යන ගෞරවයක්, කෘතවේදීත්වයක් ඇති වෙනවා මේ දහම්මකට පිවිසීමත් එක්ක. මෙන්න මේක තමයි කළගුණ සැලකීම කියලා කියන්නේ. අන්න ඒ නිසා තමයි පින්නතුනි අතීත ශ්‍රී ලංකාවේ අම්මල තාත්තලා විශේෂයෙන් මේ දහම වෙනුවෙන් කැප වුණේ. තමන්ට ලැබෙන හොඳම දේ සාසනෙට පූජා කළා. ගහක ගෙඩියක් හැදුනත් පන්සලට දෙන්න ඉස්සෙල්ලාම, කුඹරක වීටිකක් ගත්තත් ඉස්සෙල්ලාම තුනුරුවන් වෙනුවෙන් පූජා කරන්නේ. අපේ රජවරු තුන් වතාවක් රාජ්‍යයෙන් ශාසනයට පූජා කළා. වළගම්බා රජතුමාගේ කාලයේ නියෝගයක් නිකුත් කළා. ශ්‍රී ලංකාවේ තියෙන සියලුම ගල්ලෙන් කට ආරම්භ කොටලා අගත අනගත චතුදිස සංගත දිනේ කියලා සංඝයාට පූජා කරන්න කියලා. යම්කිසි ගමකින් එහෙම නොකරනම් ඒ ගමෙන් බදු අය කළා තියෙනවා. කිසියම් ගමක මේ නියෝගයේ පිළිපැදෙන රාජාණය ඒ අයට බදු වලින් නිදහස් කළා තියෙනවා. ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට පුණ්‍යායතන වලට උපකාර කරන අයට බදු රිලීස් කළ තියෙන්නේ වළගම්බ රජතුමා. පින්නතුනේ විතරක් නෙවෙයි අපි අතීත අම්මල තාත්තලා තමන්ගේට ලැබෙන දරුවන්ගෙන් හොඳම දරුවා සාසනෙට පූජා කළා. ඒ විතරක් නෙවෙයි දරුවෝ ලැබෙනකොට ප්‍රාර්ථනාවක් කළා, අනේ හොඳම දරුවෙක් ලැබෙන්න මට සාසනෙට පූජා කරන්න ඕන කියලා. පින්නතුනේ මෙන්න මේ වගේ නිකලෙස් පැතුමක් නිසා තමයි අදටත් අපිට මේ සාසන උරුම වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ධම්මගේ ඉදිරියට යද්දි මෙන්න මේ ගුණාංග අපේ තුල ජීවිතේ ප්‍රබල ලෙස වර්ධනය වෙන්නට ඕන. සාමාන්‍ය මට්ටමේ නෙවෙයි. අපේ හිත හුඟා පිරිසිදු වෙන්නට ඕන. අපේ හිතේ තියෙන දැඩි ලෝභය, අනිත් අය කෙරෙහි තියෙන අමනාපකම් හැකි තාක් දුරට අඩු කර ගන්න ඕන පින්නතුනි. ඒ අනිත් අයත් එක්ක තියෙන ගැටුම අමනාපයේ තියෙනකන් අපේ හිතේ සතුටක් නැහැ පින්නතුනි. යම් යම් අය කෙරෙහි වෙච්ච අඩුපාඩුකම් අපේ හිතේ තියාගෙන ඉන්නවා නම් පින්නතුනි, අපේ මේ ජීවිතේ ලැබපු ලස්සන අධ්‍යාපනය, ලස්සන ජීවිතය, මේ ලස්සන රටක ඉන්න දේවල් වලින් අපට ඇත්තටම ප්‍රයෝජන ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ධම්මගේ ඉදිරියට යන්නකොට එන්න එන්නම තමන්ගේ ජීවිතවල ප්‍රබල වෙනසක් වෙන්නට ඕන. ඉතින් අන්න ඒ ජීවිතය තවත් ලස්සන කරගන්න හේතු වෙන සූත්‍රයක් තමයි අද අප සාකච්ඡා කරන්නේ, අංගුත්තර නිකායේන ව්‍යග්ගපජ්ජ සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දීඝජාන කෝලිය කියන කෝලිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත ආවා. දීඝජාන කියලා කෝලිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා උන්වහන්සේට වැඳ නමස්කාර කළා. උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද ප්‍රශ්නේ? ඔහු අහනවා, තේසන්නෝ බන්තේ භගවා අම්හාකන් යතහ ධම්මං දේසේතු. ඒ අම්හාකන් අස්සු ධම්මා දිට ධම්ම හිතාය, දිට ධම්ම සුඛාය, සම්පරාහිතාය, සම්පරාය සුඛාය. භාග්‍යතුන් වහන්සේ අපට අපේ මෙලව ජීවිතය සඵල කරගන්න හේතු වෙන කරුණු තියෙනවා නම්, මරණය මැති ජීවිතේ වාසනාවන්ත වෙන හේතු කාරණා තියෙනවා නම් ඒව කියන කියලා. When Buddha was living, once upon a time, one of the householders, a young person, Koliya Putta, came to Buddha and asked a question. Dear sir, please explain me what are the qualities that I should practice to succeed in this immediate life and what are the qualities that I should practice to succeed in my next life. Then Buddha explained what are the qualities that we should practice to succeed this life and hereafter. First of all, Buddha explained what are the qualities we should practice in this life. There are four qualities we should practice in this life. Uttana sampada, araka sampada, kalyana mittata, samajivikata. There are four qualities that we should practice to succeed this life. Uttana sampada, the accomplishment of determined effort. Araka sampada, the accomplishment of watchfulness. And good association, kalyana mittata, samajivikata. Balanced livelihood. These four things are very important to succeed this immediate life. Pinnutuni Budhurajanan Bahanse metindi. මේ කෝලිය පුත්‍රයාට දේශනා කරනවා මේ ජීවිතය සාර්ථක කරගන්න මොකද කරන්න ඕනි කියලා. දැන් මේ කුල පුත්‍රයාවිල කියන ස්වාමීනි, අපි මල් මාලා දරන අය, ගෘහස්ත ජීවිත ගත කරන අය, දරුවන්ගේ සම්බාධක සහිතව නිවසේ වාසය කරන අපි, රන්නාභරණ පළඳින අපි, සුවඳ විලවුන් ගල්වගෙන ඉන්න අපි, අපට මේ ජීවිතය යහපත පිණිස හේතු වන දෙයක් කියන්න. ඒ විතරක් නෙවෙයි, මොහු මෙච්චර ගෘහස්ත ජීවිතයක් ගත කළත් ඔහු පරලෝ ජීවිතයකුත් විශ්වාස කරනවා. ඔහු කියනවා, ස්වාමීනි මගේ පරලෝ ජීවිතයේ සුවපත් වෙන කරුණු දේශනා කරන්න කියලා. මුලින්ම බුදුරජාණන් වහන්සේ කරුණු හතරක් දේශනා කරනවා මේ ජීවිතය සඵල කරගන්න අපි මොකද කරන්න ඕන කියලා. පළවෙනි කාරණේ තමයි උත්තාන සම්පදා. මහන්සියෙන් හරි හම්බ කරන්නට ඕන. උත්තාන විරියාදිගතේහි බාහ බල පරිචිතේහි සේදා වක්කිතේහි ධම්මිකේහි ධම්මලද්දේහි. දෑතේ වීරියෙන් දහඩිය මහන්සියෙන් උත්සාහයෙන් දැහැමිව ධනෙ උපයන්නට ඕන. ඒක පළවෙනි දේ. දෙවෙනි එක තමයි ආරක්ෂක සම්පදා. ඒ උපයපු ධනෙ ආරක්ෂා කරගන්න ඕන. රජුන්ගෙන්, සොරුන්ගෙන්, ගින්නෙන්, ස්වාභාවික උපද්‍රවාදීන් හානියක් නොවන පරිදි ඒ තමයි රැකගත්තු උපයාගත්තු ධනෙ ආරක්ෂා කරන්නට ඕන. තුන්වෙනි කාරණේ තමයි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්නට ඕන, හොඳ යහළුවන් ආශ්‍රය කරන්නට ඕන. ඇයි ඒකට හේතුව? අපි ආශ්‍රය කරන්නේ තමයි අපි අනාගතයේ තීරණය කරන ප්‍රධානම දේ. ඒ නිසා තමන්ට වඩා ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, පරිත්‍යාග සීලයෙන්, ප්‍රඥාවෙන් වැඩි අය ආශ්‍රය කරන්නට ඕන. හතරවෙනි කාරණය තමයි සමජීවිකතා. අයවැය පාලනය කරගන්නට ඕන. වියදම් කරනකොට තමන්ට ලැබෙන ධනයට සාපේක්ෂව වියදම් කරන්නට ඕන. මෙන්න මේ හතර තමයි පින්නතුනි මේ ජීවිතය සාර්ථක කරගන්න හේතු වන කාරණා. පළවෙනි කාරණිය තමයි අපි මහන්සියෙන් හරියම්බ කරන්නට ඕන. ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගන්න කාලේ මහන්සියෙන් ඉගෙන ගන්නට ඕන. භාෂා ඥානය, විෂය ඥානය මේ ආදී ලබාගෙන දැහැමි වෘතියක යෙදෙන්නට ඕන. තමන්ගේ හදවතට එකඟ ව්‍යාපෘතියක, ව්‍යාපාරයක වෘතියක තමන් යෙදෙන්නට ඕන. මස් මාංශ වෙළඳාම, අවියවුද වෙළඳාම, වහල් වෙළඳාම, වසවිස වෙළඳාම ආදී මිච්ඡා ආජීවෙන් දුර වෙලා සම්මා ආජීවයක් තුල අපි ජීවත් වෙන්නට ඕන. මෙන්න මේක ඉතාම වැදගත් කාරණයක්. මෙන්න මේ උත්සාහයෙන් වැඩ කිරීම නිසා තමන්ට තමන් ගැන ලොකු අභිමානයක් ඇති වෙනවා. තමන් හරි හම්බ කරපු දෙයින් තමන් ජීවත් වෙනවා කියන කාරණේ. මෙන්න මේක පළවෙනි කාරණේ. ඒ වගේම හරි හම්බ කරන දේ ආරක්ෂා කරගන්නට ඕන, නාස්ති වෙන දෙන්න හොඳ නැහැ. ඒකෙන් කියන්නේ වේදන් කරන්න එපා කියලා එක නෙවෙයි මේ කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා යම් කිසි කෙනෙක් තමන් උපයනව නම් අත්තානං සුඛේති පේනේති. ඒකෙන් තමන් සතුටු වෙන්නට ඕන. පුත දාරානං සුඛේති පේනේති. තමගේ දරුවන් පෝෂණය කරන්නට ඕන, දරුවන් සතුටු කරන්නට ඕන. මාතා පිතුන්නං සුඛේති පේනේති. තමගේ අම්මා තාත්තා සතුටට පත් කරන්නට ඕන. පූජනීය උතුමාට දෙන්නට ඕන. පුණ්‍ය ශේස්තරවල තැන්පත් කරන්නට ඕන. පින්දහම් කරන්නට ඕනේ උපයන දේ. මෙන්න මේ විදියට කරන අතරේදී තමන්ගේ සුරක්ෂිත භාවය වැදගත් වෙනවා. ඊළඟ කාරණය තමයි කල්යාණ මිත්‍රාශ්‍රය. තමන් වරදට පෙළඹවන අසත්පුරුෂ, නරක, පවිටු මිතුරන්ගෙන් තමන් බැහැර වෙන්නට ඕන. මෙන්න මේ සඳහා පින්නතුනි තමන්ගේ ළඟක් හොඳ ගතිගුණ තියෙන්නට ඕන. තමන්ගේ ළඟ තියෙන ගතිගුණ වලට සමාන අය තමයි බොහෝට තමන්ට මුණ ගැහෙන්නේ. ඔබ හුඟක් ලෝභ කෙනෙක් නම් ඔබට හම්බෙන්නේ ලෝභයම තමයි. ඔබ ශ්‍රද්ධාවන්ත කෙනෙක් නම් ඔබට හම්බෙන්නේ ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඔබ පරිත්‍යාගශීලී කෙනෙක් නම් ඔබට පරිත්‍යාගශීලී කෙනෙක් හම්බෙන්නේ. ඔබ මත්පැන් පානය කරන කෙනෙක් නම් ඉක්මනටම මත්පැන් පානය කරන කෙනා ඔබට මුණ ගැහෙනවා. ඔහු තියෙන තැනුත් ඉක්මනටම කියන කොතින්ද ගන්න කියලා. පින්නතුනි තමන් ගුණධහමින් දිනු වෙනට ඕන. ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ධර්මඥාණයෙන්, කෘතවේදීත්වයෙන්, පරිත්‍යාගශීලීත්වයෙන් මෙන්න මේ වලින් දිනු වෙනකොට තමන්ට ඒ වගේම ගුණාංග තියෙන අය තමයි මුණ ගැහෙන්නේ. මූණට මුණ නොගැසුණත් පින්නතුනි වර්තමානයේ අපට නවීන ක්‍රම මගින්, තාක්ෂණය මගින් අපට ලෝකේ කොහේ හිටියත් යාළුවෝ මුණ ගැහෙනවා අපට. මෙන්න මේක වැදගත් වෙනවා. එනිසා නිතරම තමන්ට වඩා ඉහළ ගුණයක් තියෙන කෙනෙක් ආශ්‍රය කරන්න. ඇතැමිට ඒ තමන්ගේ අඩුපාඩු කියන්න පුළුවන්. තමන්ට දොස් කියන්න පුළුවන්, කමන්නේ. ඒ හොඳ මිත්‍රයෙක්ගෙන්, පවිටු මිතුරන්ගෙන් ලැබෙන ප්‍රශංසාවට වඩා කල්යාණ මිත්‍රයෙක් අඩුපාඩුවක් පෙන්වලා දෙන එක හොඳයි. අපි අඩුපාඩු හදාගත්තොත් හැම තැනදීම අපි නිවැරදිව බවට පත් වෙනවා. එනිසා පින්වත්නි බුදුහාමුදුරුවෝ දේශනා කරන හරියට කල්යාණ මිත්‍රත්වය කියන එක කන්දක් මුදුනට වහින වැස්සක් වගේ කියලා. කණ්ඩක් මුදුනට වැස්සක් වැහපු වෙලාවේදී ඒ ඇදහැලෙන වැස්ස පොඩි ඇල දොල පිරිලා, ගංගාවල් පිරිලා මුළු ප්‍රදේශයම සස්රීක වෙනවා. අන්න ඒ වගේ තමයි තමන්ගේ ජීවිතයට කල්යාණ මිත්‍රත්වයේ නැමැති වැසි පොද ලැබෙනකොට තමන්ගේ ජීවිතයේ තියෙන අර ගුණධම්වල තියෙන වීලි ගතිය දුරු වෙලා, ගුණධම්වලින් පෝෂණය වෙලා තමන්ගේ ස්වර්ග මාර්ගියත් මෝක්ෂ මාර්ගියත් පිරි ඉතිරිල යනවා, සස්රීක වෙනවා. එනිසා පින්නතුනේ මෙන්න මේ හොඳ මිතුරන් සමීප කරගන්නට ඔබ දක්ෂ වෙන්නට ඕන. මේක ඊටම වැදගත් කාරණයක්. ඒ හොඳ මිතුරන් හිටියට විතරක් බෑ. කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංකතා කියලා තියෙනවා. හොඳ මිතුරන් ඉන්නට ඕන. ඒ වගේම මිතුරන් සහාය කොට ඉන්නට ඕන. මිතුරන්ට නැමෙන ගතිය තියෙන්නට ඕන. සමහර අය කියන මට අහවල් මිතුරෝ ඉන්නවා කියලා. නමුත් මේ මිතුරා කියන දේක් අපි අහන්නේවත් නැහැ. අපි දන්න දේ ඔක්කොම එයාට කියන එක විතරයි. එයා දන්න දේක් අපි අහගන්නේ. පින්නතුනේ තමන්ට හොඳ මිතුරන් ඉන්නවා නම් ඒ මිතුරන්ගේ හොඳම ගතිගුණ ටික තමන් ග්‍රහණය කරගෙන තමන් දක්ෂ වෙන්නට ඕන. ඒක අපිට දුරය ගමනක් යන හේතුවක් වෙනවා. මෙන්න මේ වගේ පින්නතුනේ කල්යාණ මිත්‍රත්වය බුදුදහමේ සඳහන් කරනවා මේ ආධ්‍යාත්මික ගමන් මගේ ආරම්භයේ පටන් අවසානයේ දක්වාම අපට ප්‍රධාන වශයෙන් හේතු වන කරුණු හතරක් ගැන. ඒවට එකතකින් පඤ්ඤා වුද්ධි කර ධර්ම හැටියට දේශනා කරනවා. අනිත් පැත්තෙන් සෝතාපට්ටි අංග විදිහට දේශනා කරනවා. මොනවද ඒ? කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. කලන මිතුරන් ආශ්‍රය කරන්න ඕන, ඔවුන් වෙතින් ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන, ඒ ආහන ධර්ම නුවණින් මෙනෙහි කරන්න ඕන. ඒ වගේ මේ ධර්මයේ ජීවිතය තුළින් ප්‍රායෝගික කරන්නටත් ඕන. From the beginning to end on the path of liberation, Buddha has explained four qualities we should develop. The very first one is good association. We should have good friends who explain the Buddha's message. Not only that, we should listen to Dhamma, what they say. And also we should develop yoniso manasikara, wise reflection. We should think according to what we heard, what we listening to. And also practice. Associating good friends, listening to Dhamma, wise consideration or wise reflection and practice. These four things are very important from the beginning to end on the path of liberation that Buddha has explained. Pinnathuni, menna me karunu walin api idirata yanakota ape ekathakin swargagami margaye sugatigami wenna mokada karanna ona නිවන් ලබන්න මොකක්ද ඕන කියන කරුණු මෙන්න මේ දෙකම අපි ඉගෙන ගන්නවා. මෙලව ජීවිතයේ සාර්ථක කරගන්න හේතු වන පළවෙනි කාරණය උත්හාන සම්පදා මහන්සියෙන් ඉගෙන ගැනීම, මහන්සියෙන් දැහැමිව හරියම්බ කිරීම. ඒ හරියම්බ කරන ධනිය රැක ගැනීම, ආරක්ක සම්පදාව, කලණ මිතුරන් ආශ්‍රය කිරීම සහ ඊළඟ එක මොකද්ද? සමජීවිකතා, තමන්ගේ ආදායමට සරිලන විදියට වියදම් කරන්නට ඕන. Balance livelihood. This is also very important. Pinnutuni, ape viyadama adayamata vada wedi wennata ona. Ewageema ape viyadan adayama ikmola yannata ba. Menna mekat ithama wedagath karanayak widata desana kala. Budhahandura desana karana metendi upama deka. Ekak thamai diul kano wage kannepa kiyala. ඔව් දිවුල් ගහක් හොල්ලනකොට හොල්ලලා දිවුල් කඩන්න ගියොත් ගැටයි ඔක්කොම ටික එකපාර වැටෙනවා. දිවුල් කනෝ වගේ ධනිය පරිහරණය කරන්න හොඳ නැහැ. එතකොට අනාගතේ නැති වෙලා යනවා. අනිත් පැත්තෙන් දේශනා කළා හිඟන්නෙක් වගේ ජීවත් වෙනත් එපා කියලා. සමහර අය ධනිය තියාගෙන හිඟන්න වගේ ජීවත් වෙනවා, ණයක් එකතු කරා වගේ තියලා හොය යනවා, මැරිලා යනවා. මේ දෙකම අන්ත. දිවුල් කනෝ වගේ වෙන්නත් එපා, හිඟන්නෙක් වගේ ජීවත් වෙන්නත් එපා කියලා. පින්නතුනි, ඊටාම ලස්සන උපමාලින් බුදුහාමුදුර අපට දේශනා කළා. ඒ නිසා පින්නතුනි, අපේ වියදම සහ ආදායම සමබර කරගන්න තමන් දක්ෂ වෙන්න ඕන. එතකොට මෙන්න මේ කරුණු හතර මෙලව ජීවිතයේ සාර්ථක කරගන්න බුදුහාමුදුර දේශනා කළා. If you want to succeed this immediate life, Buddha has explained we have to practice four qualities. The accomplishment of determined effort, Uttana Sampada, Araka Sampada, the accomplishment of watchfulness, and Kalyan Mitata, associating with good friends, and also Samajivikata, balanced livelihood. Our income should exceed our expenditure. And also our expenditure should not exceed our income. That is very important. Pinnutuni me karun tika desana karala ilangata buddhahamduru desana karanawa thawat wedigath karanayak. Pirihimata pat novenna hetuna karunu hatarak desana kala. E thamai etanatta itti dutto sura dutto akka dutto me adi karana tika. ස්ත්‍රීන්ට හෝ පුරුෂයන්ට යම් කිසි කෙනෙක් වැඩිපුරම ලොල් වෙනවා නම් කාමභෝගී ජීවිතයට නැඹුරු වෙනෝ නම් දැඩිව ඒක හානිකර කාරණයක්. ඒ වගේම මත්පැනට ඇබ්බැහි වීම ඒකත් හානිකර කාරණයක්. අනිත් දේ සෝදුවට ඇබ්බැහි වීම, අනිත් එක අපාය සහායක වූ මිත්‍රයන්ගේ ආශ්‍රය. මෙන්න මේ හතරත් අපිව පහළට හෙළන කාරණා. කොච්චර ධනෙ ඉපෙව්වත් ඒව ආරක්ෂා කරන් හිටියත් ඇතැම් විට මේවට ඇබ්බැහි වුණොත් ඒව දන්නේම නැතුව විනාශ වෙන විතරක් නෙවෙයි, තමන් ලෙඩ දුකට පත් වෙනවා. ආරෝග්‍ය පරමාලාභා කියපු විදියට තමන්ට වටිනාම සම්පත නිරෝගී භාවය. එනිසා මෙන්න මේ කරුණ වලින් නිරෝගී භාවයට හානි වෙනවා. ඒ නිසා තමන්ගේ කායික නිරෝගී භාවය රැකගන්න තමන් උත්සාහවන්ත වෙන්නට ඕන. මේ කරුණ වලින් තමන් බේරිලා ඊළඟට බුදුරහන්වහන්සේ දේශනා කළා මොනවද අපේ සංසාර ජීවිතයේ, පරලෝක ජීවිතයේ සම්ප්‍රාය හිතාය සුඛය සම්මතද කියපු විදියට ඊළඟ ජීවිතයේ සාර්ථක වෙන්න අපි මොකද කරන්න ඕනේ කියලා. බුදුහාර දේශනා කරනවා කාරණා හතරක්. ඒ තමයි සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා. Would explain here there are four qualities that we have to practice to succeed our next life. They are the accomplishment of confidence in the triple gem, the accomplishment of virtue or moral conduct, the accomplishment of generosity or charity, and the accomplishment of wisdom. Panya sampada. Pinnutuni meke aarambaka piyora tamai saddha sampada. Samane api saddhava kiyala kiyanne බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය, සංඝයා ගැන තියෙන ප්‍රසාදය, ගෞරවය, විශ්වාසය. මේක පිනුතුනි මේ සූත්‍රයේ විශේෂයෙන් දේශනා කරන තථාගතස්ස බෝධින් සද්ධාති. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ අවබෝධය අපි විශ්වාස කරනවා. බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තු මේ ධර්මය සාන්දෘෂ්ටික අකාලික ආනිසංස තියෙන දහමක් කියන එකේ විශ්වාසය අපට තියෙනට ඕන. අන්නේ විශ්වාසය තමයි මේ දහම් මාර්ග ඉදිරියට යන්න හේතු වෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්වත්නි, බුදුහාමර දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති, යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු මා දකිනවා, යමෙක් මා දකිනවා නම් ඔහු ධර්මයේ දකිනවා කියලා. ඒ නිසා බුදුහාමර දැක ගන්න ක්‍රමය තමයි ධර්මයේ දැක ගන්න එක කියලා. ඒ ධර්මයේ අහලා තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තු පමණට දාන සීල භාවනා මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා තමගේ ජීවිතයෙන් කරනකොට, තමන්ට මේ ජීවිත කාලයේ මේ ඥානසස දකිනකොට බුදුහාඳුරගේ අවබෝධය ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. ඊ ධර්මය ගැන ගෞරවයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි සංඝයා ගැන, මේ ධම්මග පියවර තබපු ඒ සරියුත් මුගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලා ගැන අපට පුදුම විදිහේ ගෞරවයක් ඇති වෙනවා. පින්නොතනේ මෙන්න මේකත් තමන්ට ඇති වෙන ලොකු ලාභයක්. මේක මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන විතරක් නෙවෙයි, මේ ජීවිත කාලයේම සමත භාවනා විදියට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති කියලා සමත කමඨහන් තුනක් විදියට දක්වලා තියෙනවා. හිත පිරිසුදු කරගැනීමේ භාවනා ක්‍රම සමත භාවනා. පින්නොතුනි මේ භාවනා වඩන්න වඩන්න අපේ හිත පිරිසිදු වෙනවා. හිතේ තියෙන කාමචන්ද ආදී නීවරණ වලින් තමයි නිදහස් වෙනවා. තමයි ජීවිතයේ සතුට දැනෙන ගන්නවා. යම් කිසි කෙනෙකුට එක සුළු මොහොතක් හරි භාවනා කමඨහනකින් හිත පිරිසුදු කරගන්න පුළුවන් නම්, කාමචන්ද ආදී නීවරණ වලින් තමන්ට මිදෙන්න පුළුවන් නම්, අන්න ඒ වෙලාවේ තමන්ගේ හිතේ තියෙන සතුට කොහමද? ඒ වෙලාවට තමන්ගේ හිතේ තියෙන සුවය බුදුහාමර දේශනා කළා මුළු කාම ලෝකෙම විඳින ඉහළම සැපය. නැත්තම් සක්විති රජ පදවිය, නැත්තම් චක්‍රවර්ති පදවිය, මේ සියල්ලම ඉක්මවා ගියපු මානසික සුවයක් තමන්ට දැනනවා කියලා. මේ ජීවිතයේම බ්‍රහ්ම ලෝකයක් කරගන්න ක්‍රමය බුදුහාමර දේශනා කළා. බුද්ධ අනුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය, මේ වගේ භාවනාවක් කර කර පින්නතුණි තමන්ගේ හිත සමාධිමත් කරගන්න බලන්න. විනාඩි 5ක් හරි තමන්ගේ හිත එකඟ කරගත්තොත් ඉන්නේ මේ භාවනා කමඨානකින්, ඒ වෙලාවේ තමන් මේ භෞතික දේවල් මත යැපිලා නැහැ. තමන්ගේ ශාරීරික තාම ප්‍රබල ලෙඩක් රෝගයක් තියෙන පුළුවන්. ඒ ලෙඩේ දුකවත් තමන්ට වෙල දැනෙන්නේ නැහැ. තමන් කොයිතරම් වයසට ගිහිලා හිටියත් ඒ වෙලෙට තමන්ගේ වයස දැනෙන්නේ නැහැ. තමන් මානසික සුවයෙන් ඉන්නේ තමන් බ්‍රහ්මියක් වගේ ඉන්න ක්‍රමය බුදුහාඳුර අපට දේශනා කළා. එනිසා පින්නතුනි මේවා පරලොවදී සුගතිගාමි වෙන විතරක් නෙවෙයි මේ ජීවිත කාලයේම දිව්‍ය ලෝකයක් බ්‍රහ්ම ලෝකයක් කරගන්න ක්‍රමය බුදුහාමර මේ දේශනා කළේ. අපි කොයිතරම් වාසනාවන්තද මේ සතුට ලබන්න දන්නේ නැති අය ලෝකේ සතුට ලබන්න මොකද සිද්ධ කරන්නේ? නිවාඩුවක් ලැබිච්ච ගමම්ම වාහනයක් අරගෙන හැතැම් 100 ගණන් ඈත යනවා. පිටපස්සේ අර බෝට්ටුවකුත් බැඳගෙන නැත්තම් බයිසිකලතියකුත් බැඳගෙන ගේකුත් එල්ලගෙන හැතැම් 100 ගණන් දුර ගිහිල්ලා මහාන්සි වෙලා මහාන්සිලා ආයි ගෙදරෙනව ඇවිල්ලායි දවස් ගණන් කයි ගි මං අරිනු මේ කට්ටිය. පින්නතින අපි කොයිතරම් වාසනාවන්තද අපි. අපි ගෙදර මිඳගෙන අපි විනාඩි 10ක් භාවනා කළා. අර හැතැම්ම 100 ගණන් ගිහිල්ලා විඳින සතුටට වඩා සෝයාත් ගෙදර ඉන්න කාමරෙ මිඳගෙන කිසිම වේදමන් නොකර අපි කරන්න අපි දක්ෂ වෙනවා. බලන්න පින්නතින අපි කොයිතරම් වාසනාවන්තද. කොයිතරම් වටිනා දහමක්ද අපට මේ ලැබිලා තියෙන්නේ. මේ මනුස්ස ලෝකෙම දිව්‍ය ලෝකයක් බ්‍රහ්ම ලෝකයක් කරගන්න මාර්ගය බුදුහාමර අපට දේශනා කළා. ඉතින් බුදුහාමර දේශනා කරන මෙන්න මේ විදිහට ශ්‍රද්ධා සම්පදාව තමන්ගේ සසර ජීවිතයේ සුවපත් වෙන හේතුවක්. දෙවැනි එක සීල සම්පදාව. තමන්ගේ කය වචනය සංවර කර ගැනීම. විශේෂයෙන්ම පංචශීලිය ආරක්ෂා කිරීම. ප්‍රාණඝාතයෙන් වැළකීම. සොරකමින් වැළකීම, කාම මිත්‍යාචාරයෙන්, බොරු කීමෙන් සහ මත්පැන් පානෙන් වැළකීම. මේ පහෙන් වැළකෙනකොට පින්නතුනි, මේ පහෙන් නෙවෙයි පින්නතුනි අඩුම ගානේ බලන්න යම් කෙසේනේ කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා අපි දන්නවනම්, සොරකම් කරන්නේ නැහැ කියලා අපි දන්නවනම්, යම් කෙනෙක් 100%ක්ම එයා කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ, එයා සොරකම් කරන්නේ නැහැ කියලා අපි දන්නවනම් පහමෝන්නේ පහෙන් මේ දෙක බලන්නේ පින්නතුනි. අපිට ඒ කෙනා ගැන කොච්චර ගෞරවයක් හට ගන්නවදනේ. එයාගේ ගෙදර අපේ බඩු ටික ඔක්කොම තියලා යන්න පුළුවන්නේ. දරුවෝ ටික, ස්වාමි පහර යවන් ටික ඔක්කොම ටික, යතුරු ටික ඔක්කොම තියලා යන්න පුළුවන්නේ නේ. කොච්චර විශ්වාසයක් අපට එයා ගැන හට ගන්නවද? මේ දෙකක් රැක්කොතින් එහෙමනම් පින්නතුනි පහක් රැක්කොත් කොහොමද? කොච්චර විශ්වාසයක්, කොච්චර ගෞරවයක් අනිත් කෙනාගෙන ඇති වෙනවද මේ පංචශීල ආරක්ෂා කරනකොට? පින්නතුනි මේ දිව්‍ය ලෝකයේම කොච්චර ලස්සන තැනක් කරගන්න පුළුවන් මාර්ගයද බුදුහාමර අපට දේශනා කළේ. ඉතින් පින්නතුනි බුදුහාමර අපට ආරාධනා කරන බල කරන්නේ බුදු දහමේ මේව රකින්න කියලා. බුදුහාමඳුර කරන්නේ දහමේ ආනිසංස කියලා අපි උනන්දු කරනවා එන්න බලන්න කියලා කියනවා. එහි පස්සික ඇවිල්ලා බලන්න කියලා අපිට කියන්නේ. ඇවිල්ලා පිළිගන්න කියලා නෙවෙයි කියන්නේ බුදුදහම. ඇවිල්ලා බලන්න කියලා කියන්නේ මේක තමයි එහි පස්සෙක කියලා කියන්නේ. පින්නතුනි මේ දහම් ඒ නිසායි බුදුහාමර දේශනා කළේ මේ සිල්වත් බව කියන එක. සීලං යාව ජරා සාදු මහලු වෙනකම්ම සිල්වත් බව උතුම් කියලා දේශනා කළා. හැබැයි මේක සමහර වරදවා තේරුම් ගන්න තියෙන්නේ. බුදුහාමර දේශනා කළේ සීලං යාව ජරා සාදු මහලු වෙනකම්ම සීලය හොඳයි කියලා. අපේ අය බොහෝ දෙනෙක් ඉඳන කොහොමද? මහලු වුණාට පස්සේ සීලය හොඳයි කිය. නමුත් පින්නතුනේ එහෙම නෙවෙයි. කුඩා කාලේ පටන් අවබෝධය ලැබිච්ච මොහොතේ පටන් අපි සිල්වත් වෙන්නට ඕන. අපේ දරුවන් මේ සඳහා උනන්දු කරවන්නට ඕන. අපි කියනවා පින්නතුනේ අපි සීලපද රකින්නවා කියලා නේ. ඇත්තම අනිත් පැත්තට වෙන්නේ මේක. සීලපද විසින් අපිව ආරක්ෂා කරනවා. ධම්මෝහවේ රක්ඛති ධම්මචාරින් කියන්නේ මේකයි. When we practice five precepts, actually those five precepts protect us. If we abstain from taking life, stealing, sexual misconduct, and foul speech and drinks, alcohol, then actually when we practice these qualities protect us. That is why Buddha says, he who practices Dhamma is protected by the Dhamma. This is the real protection that we have throughout practicing Dhamma, what the Buddha taught. Pinnatuni, dharma rakina kota dharma visin api oraka bala ganno. Ape danitika araksha karano, ape nirogimavi araksha kala denawa, ape jeevita surakshita kala denawa, anithyage jeevita raka denawa, paul jeevita surakshita karanawa, me hama deema araksha kala denawa me seeliye visin. බුදුහාඳුරෝ පුඤ්ඤාවිසන්ද කියන සූත්‍රය දේශනා කරනවා මහා පුණ්‍ය ගංගාටක් ගැන. මේ එන කරුණු දෙකම සද්ධාව සීලය කියන මේ කරුණු දෙකම පින්නතුනි පුණ්‍ය ගංගා අටක් විදිහට දේශනා කරන පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ සුගතිගාමී වෙන්න ඍජුවම හේතු වෙන කරුණු. දැන් බොහෝ දෙනෙක් ඔබ ජීවිතේ පින්කම් කළා තියෙනවා. කඩෙන පින්කම් කළා තියෙනවා, අම්මට තාත්තට සලකලා තියෙනවා, අසරණ ඇඩ පිහිට වෙලා තියෙනවා, සහෝදර සහෝදරියන්ට උදව් කළා තියෙනවා, පන්සලටත් උදව් කළා තියෙනවා. හැබැයි ඔබෙන් ඇහුවොත් ඔබ සුගතිගාමී වෙන්න මොනවද කළා තියෙන්නේ කියලා, ඍජුවම සුගතිගාමී හේතු වෙන්න ඔබ මොනවද කළා තියෙන්නේ කියලා ඇහුවොත් කෙනෙකුට හරි උත්තරයක් දී ගන්න බෑ. නමුත් පින්තුනේ බුදුහාමර ඉතාම පැහැදිලිවම දේශනා කළා, ඉතාම නිවැරදිව ඍජුවම අපට සුගතිගාමී වීමට හේතු වන කරුණු මොනවද කියන එක. ඒ තමයි බුදු දම සංඝ කියන තෙරුවන් සරණ යාමත් පංචශීලය ආරක්ෂා කිරීමත්. Buddha has explained the direct path what helps us to gain a blissful life hereafter. That is very important. Buddha realized the severe issue in our life, the possibility to fall into hell. That is the main problem in front of us. Buddha has explained the path how we overcome this issue. In the discourse of Punyabhisandha, the discourse of meritorious streams, Buddha explained 8 qualities that we have to practice to overcome falling into hell. What are the qualities that we should practice to have a blissful life hereafter? They are going to the Buddha for refuge, going to the Dhamma for refuge, going to the Sangha for refuge, and practicing 5 precepts. Abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, abstaining from intoxicating drinks and drugs. These 8 qualities directly help us to receive a blissful life hereafter. Actually, this is a real assurance that we have. It is more important than our life insurance. You know, we should have a guarantee, protection, assurance that we never fall into hell. Buddha explained the direct path. That is very important. Pinnutuni, මෙන්න මේ පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ තියෙන කරුණු අටම තමයි මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේහි ප්‍රථම කරුණු දෙක විදිහට සද්ධා සම්පත්තියත් සීල සම්පත්තියත් විදිහට තියෙන. නොඑක් තැන තියෙන කරුණු අපිට ඇප්ලයි කරන්න පුළුවන්, ඒකට ගොනු කළගන්න පුළුවන් ඒ සූත්‍රවල තියෙන කරුණු. තුන්වෙනි කරුණ තමයි පරිත්‍යාග සීලයේ ඡාග සම්පදාව. Generosity, the accomplishment of generosity. පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරනවා, මම තරම් දන් දීමේ ආනිසංස දන්නවනම් කෙනෙක්, තමන්ගේ ළඟ ඉන්න කෙනෙකුට බත් මිටක් හරි නොදී අනුභව කරන්නේ නැහැ කියලා. බුදුහාමුදුරු තරම් දානේ ආනිසංස දන්නවනම් තමන්ගේ ළඟ ඉන්න කෙනාට අන්තිම බත් පින කන්න යන මොහොතේ හරි කෙනෙක් ආවොත් ඒ බත් පිනේ කොට සද්දීල අනුභව කරන්නේ කියලා. ඒ තරම් උන්වහන්සේ දැක්ක පිනතුනේ මේ දානි ආනිසංස. ඒක සසර ජීවිතයේ සුවපත් භාවය සඳහා හේතු වන කාරණා. හැබැයි මේ දානියත් පිනතුනේ ඊටාම නිවැරදි විදිහට අපි හසුරව ගන්නට ඕන. ඒකෙන් වඩාත්ම ආනිසංස ලැබෙන විදිහට අපි දෙන්නට ඕන. බුදුහාමර දේශනා කළා කරුණු පහකින් යුක්ත වෙන්නට ඕන සැබෑ ආනිසංස සිදු වන දානයක් නම්. ඒ මොනවද? සක්කච්ඡන් දානං දේති. මනාව සකසල දාන දෙන්නට ඕන. සහත්තන් දානං දේති. තමන්ගේ දෑතීම දාන දෙන්නට ඕන. චිත්තිකත්වා දේති. ගෞරවයෙන් දෙන්නට ඕන. අනපවිද්දන් දානං දේති. නිතර නිතර දන් දෙන්නට ඕන. ආගමන දිට්ඨිකෝ දානං දේති. කර්ම ඵල අදහාගෙන දන් දෙන්නට ඕන. සකසල දන් දෙන්නට ඕන. දෑතින් දන් දෙන්නට ඕන. ගෞරවයෙන් දන් දෙන්නට ඕන. නිතර නිතර දන් දෙන්නට ඕන. කම්පල අදහගෙන දන් දෙන්නට ඕන. මෙන්න මේ කාරණා පහෙන් දන් දුනොතින් තමයි නියම ආනිසංස ලැබෙන්නේ. මොනවද නියම ආනිසංස කියලා කියන්නේ? නියම ආනිසංස කියන්නේ තමන්ට සසරේදී භවෝග සම්පත් ලැබෙනවා. ලැබෙනව විතරක් නෙවෙයි, ඒ ලැබෙන සම්පත් තමන්ට පරිහරණය කරන්න සිතක් යෙදෙනවා. සමහර අයට ධනය තියෙනවා, ඒව පරිහරණය කරන ආසාවක් නැහැ. හරියට ණයක් එකතු කරනවා වගේ එකතු කළ එකතු වල මැරිලා යනවා සමහරවිට. ඒ වගේම පින්නතුනේ මේ ආනිසංස නිසා, මේ ලක්ෂණ වලින් දන් දීමේ ආනිසංස නිසා එයාගේ ඥාතීන් සේවක කාරකාදීන් තමන් කියන වචනයට අහුම්කම් දෙනවා. මේ දාන ආනිසංස. අනිත් කාරණේ තමයි තමන්ට ධර්මයක් මුණගැහිච්ච අවස්ථාවේදී හොඳ අවධානයෙන් ඒ ධර්ම කාරණා ශ්‍රවණය කරනවා කියන එක. දැන් සමහර අය ඔක්කොම අනුග්‍රහ කරනව බණහන්නේ නැහැනේ. ඇතැමිට පන්සලට උදව් කරන සමහර අය ඉන්නවා. ඊහට බණාන හිතක් දෙන්නේ නැහැ. සමහරට අපි දොස් කියන අනේ බණක් අතහන්නේ නැහැ කියලා නේ. එහෙම පිනුතින් දොස් කියවට හරියන්නේ නැහැ. මෙන්න මේ ලක්ෂණ වලින් සසර දාන දීලා නැහැ ඒකයි. භවෝග සම්පතුත් තියෙනවා. පන්සලට උදව්ත් කරනව සමහර අය. නමුත් බණහන වෙලාවට ආවත්තේ ගැඹුරුම බණ ශ්‍රවණය කරන වෙලාවේදී ඒකට හිතේ දෙන්නේ නැහැ. මේක නොලෙවෙන්නේ පින්නතනේ මෙන්න මේ ලක්ෂණ වලින් දානෙ නොදීපු නිසා. එහෙනම් ඔබ කොයි වගේ පුද්ගලයෙක්ද? ඔබ මෙන්න මේ ලක්ෂණ පහෙන්ම සසර දාන දීපු කෙනෙක් කියලා ඔබ හැම කෙනෙකුටම සතුටු වෙන්න පුළුවන්. ඒ දාණයෙන් ලැබෙන ඉහළ මානිසංසය තමයි හොඳට දාණයෙන් ධර්මයට යන්න අවස්ථාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ එක්තරා දිනක් සුමනා කියන දේවිය කොසරේතුමාට හිටිය දුව, මේ දුව බුදුරජාණන් වහන්සේ හමු වෙනට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ ලෝකේ දෙන්නෙක් ඉන්නවා, ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ. එක්කෙනෙක් දන් දෙනවයි අනිත් කෙනා දන් දෙන්නේ නැහැ. හැබැයි මේ දෙන්නාම ශ්‍රද්ධාවෙන් සමානයි, සීලයෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි. දෙන්නෙක් ඉන්නවා, ඒ දෙන්නාම ශ්‍රද්ධාවෙන් සමානයි, සීලයෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි. හැබැයි ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ. එක්කෙනෙක් දන් දෙනවා අනිත් කෙනා දන් දෙන්නේ නැහැ. එතකොට දායක කියන කාටද? දායක කියන්නේ දන් දෙන කෙනාට. දන් දෙන්නේ නැති කෙනාට කියන්නේ කොහොමද? අදායක කියලා. එතකොට බුදුහාමරෙන් අහනවා, ස්වාමීනි මේ මනුස්ස ලෝකෙනේ මේ දෙන්නා කවදා හරි දවසක මනුස්ස ලෝකෙන් චුත වෙලා දිවි ලෝකෙ ගියොතින් දිවි ලෝකයේදී මේ දෙන්නාගේ වෙනසක් තියෙනද කියලා ඇහුවා. බුදුහාමරගෙන උස්සමනා දිවි වෙනසක් තියෙන මේ දෙන්නගේ. අර දන් දීපු කෙනා දන් නොදීපු කෙනාට වඩා දිව්‍යමය ආයුෂය, දිව්‍යමය වර්ණය, දිව්‍යමය සැපය, දිව්‍යමය අධිපති භාවය කියන මේ කාරණාවලින් එයා වැඩි කියලා. ඊළඟට සුමනාව අහනවා, ස්වාමීනි මේ දිවි ලෝකෙට ගිහපු දෙන්නා මනුස්ස ලෝකෙට ආවතින් මනුස්ස ලෝකෙදි මේ දෙන්නාගේ වෙනසක් තියෙනවද කියලා. බුදුහාඳුර කියන ඕ මනුස්ස ලෝකෙදි වෙනසක් තියෙනවා. මොකද වෙනස? අර දන් දීපු කෙනා ආහාර පාන, භවභෝග සම්පත්, රූප සම්පත්තිය, නිරෝගී සම්පත්තිය මේ වගේ කාරණා වලින් වැඩි කියලා. මිනිස්සෙමේ ආයුෂයේ, මිනිස්සෙමේ වර්ණයේ, සැපේ අධිපති භාවයේ කියන ඒ වලින් අනිත් කෙනාට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා. ඊළඟට අහනවා, මේ මිනිස් ලෝකෙට ආපු දෙන්නා කවදා හරි දවසක පැවිදි වෙනවා නම් පැවිදි වෙච්ච දවසේදී මේ දෙන්නාගේ වෙනසක් තියෙනද කියලා ඇහුවා. බුදුහාර කියනවා, ඔව් පැවිදි වුණාට පස්සෙත් මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. අර දන් නොදීපු කෙනාට වඩා දන් දීපු කෙනා චීවර, පින්ඩපාත, සේනාසන, ගිලම්පස කියන මේ දේවල් වැඩිපුර යට ලැබෙනවා. ඊළඟට අහනවා, මේ දෙන්නා කවදා හරි දවසක රහත් වුණොත් රහත් භාවයේ මේ දෙන්නාගේ වෙනසක් තියෙනවාද කියලා අහනවා. ඔව් බුදුහාර සඳහන් කරන සුමනා, රහත් භාවයේ මේ දෙන්නාගේ වෙනසක් නැහැ. ආසවක්කේ ඥානෙන් බුදුරජාණන් වහන්සේත් රහතන් වහන්සේත් සීවලිය හාමුදුරුවොත් ලෝසක හාමුදුරුවොත් සමානයි. ආසවක්කේ ඥානෙන් සමානයි. එතෙන්ට එනකම් මේ වෙනස තියෙනවා. ඒ නිසා පින්නතුනි, එතකොට සුමනාදේවිය හුඟා පැහැදිලි වෙනපත් වෙන හැමම පුළුවන් තරම් දන් දෙන්න ඕන, දන් දෙන්න ඕන කිය කිය මේ දෙන්න මෙයා නික්මිලා ගියා. පින්නතුනි, තමන්ට පුළුවන් මට්ටමින් දෙනා වගේම අනිත් දෙනාට උදව් කරන්න, අනිත් දන් දෙන අයගේ දාන දිහා බලලා සතුටු වෙන්න, සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න. කවදාකවත් දන් දෙන කෙනෙක්ගේ දයක් අඩු කරන්න එපා. ඔච්චර දෙන එක වැඩි කියලා කියන්න එපා. තමන් පුළුවන් නම් තමන්ටත් පුළුවන් මට්ටමින් දෙන්න, නැත්තම් ඒ අනිත් දෙන අය දිහා දැකලා සතුටු වෙන්න. දැන් පන්සලක් හදනකොට වුණත් සමහර අය ලොකු ගොඩනැගිලි හදනකොට, ලොකු චෛත්‍ය හදනකොට ඔච්චර ලොකු වැඩි කියලා කියනවනේ. නමුත් පින්වතුනි ඒ දේවල්ට කවදාවත් එහෙම කියන්න හොඳ නැහැ. ඒව උප්පරීම ලෙස හොඳට ඒව කරන්නට ඕන. ඒව සම්බුද්ධ ශාසනය වෙනුවෙන්. දැන් රුවන්වැලි සෑය හදනකොට ඕක කුඩා කරන්න කියලා කිව්වනම් මොකද වෙන්නේ නේ? අපිට එහෙනම් කුඩා කැයිත්‍යයක් තමයි එහෙනම් තියෙන්නේ නේ. පින්වතුනි ඒ බලන්න ඒ විහාරස්ථාන දාගැබ් කරපු නිසා කී දෙනෙක් නම් සුගතියට ගියාද? අදත් කී දෙනෙක් නම් ඒව වන්දනමාන කළ සතුට විඳිනවද? දැන් මේ පන්සල් හදනකොට මුලදී කෙනෙකුට හිතෙන්නේ නැති මෙච්චර ලොකුවට මොනවටද නේ? දැන් බලන්න කොච්චර ලස්සනට මේව තියෙනවද? ඈ අවුරුදු 100 ගානක් මේවගෙන් ප්‍රයෝජන ගන්නවා අය. ඉතින් පින්වතුනි මෙන්න මේ පින්කම් දිහා දැකලා හුඟා සතුට වෙන තමන්. කොතන හරි පින්කමක් කරනවා නම් සුළු දෙයකින් හරි තමන් උදව්වක් කරන්න ඒකට. එහෙම කරන්න බැරි නම් සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න. මේ බුද්ධ ශාසනයේ දිනපතාම කරන පින්කම් තියෙනවා. මනුස්ස ලෝකේ නොඑක් තැන් කරන දිව්‍ය ලෝකේ බඹලොව නොඑක් තැන්වල දිනපතාම මේ තෙරුවන් වෙනුවෙන් කරන පින්කම් තියෙනවා. ඔබට දිනපතාම පුළුවන් ඒ පින්කම් සියල්ලක්ම උදෑසනට හෝරාත්‍රියේ නිින්දට යනකොට අනුමෝදන් වෙන්න. දළදා මාලිගාවට කරන පින්කම්, රුවන්වැලි සෑයට කරන පූජාවන්, ජයශ්‍රී මහා බෝධියට කරන පූජාවන් මේ සියල්ලක්ම මා සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා කියලා ඔබට දිනපතාම මේ දානමය පින්කම් වලට අනුමෝදන් වෙන්න පුළුවන්. එතකොට පළවෙනි ලක්ෂණය තමයි ශ්‍රද්ධාව, දෙවෙනි එක සිල්වන්ත බව, තුන්වෙනි එක ත්‍යාගී බව, දන් දීම. පින්නතුනි මෙන්න මේ කරුණ තුන ඍජුවම සුගතිගාමි වෙන හේතු වන කාරණා. එතකොට බුදුහාඳුරෝ පරලෝ ජීවිතයේ සාර්ථක වෙන හේතු වෙන කියලා කරුණු හතරක් දේශනා කළා. හොඳ කල්පනාවෙන් ඉන්න මෙන්න මේ කරුණු හතරෙන් මුල් කරුණු ටික මොනවද? ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය කියන මෙන්න මේ තුන විශේෂයෙන් සඳහන් කළ තියෙන්නේ ස්වර්ගගාමි මාර්ගයේ විදියට, සුගතිගාමි වෙන විදියට. හතරවෙනි කාරණෙන් විස්තර කරන්නේ මොකද්ද? මෝක්ෂ මාර්ගය, නිවන් දකින මාර්ගය. ප්‍රඥාව කියන කියන මොකද්ද? හතරවෙනි සම්පත්තිය තමයි ප්‍රඥා සම්පදාව. ඒ මොකද්ද? උද්‍යබ්බේගාමිනී පඤ්ඤාව. පටිසම්පාදය පදනම් කරගත්තු මේ හැම මොහොතෙම හට ගන්න සමුදේසා වය, හට ගැනීම සහ නිරුද්ධ වීම, අනිත්‍යතාවය, නැත්තම් අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම. මෙන්න මේක තමයි පින්නතුනි නිවනට තියෙන මාර්ගය. එතකොට අර පළවෙනි දේවල් වලින් සියලුම දේවල් වලින් තමන්ට උකහා ගන්න බැරි වෙච්ච සියලුම දේවල් සහ ඒ වගේන් ඇතිවන සියලුම දුක් වේදනා ටික මෙතනින් නිදහස් වෙන්න පුළුවන්. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ස්වර්ගගාමී මාර්ගය දේශනා කළා වගේම නිතරම මෝක්ෂ මාර්ගය, දුකෙන් සදාටම නිදහස් වන මාර්ගය දේශනා කළා. මේක තමයි සම්බුදු සසුනක තියෙන සුවිශේෂී කාරණය. මෙන්න මේක තේරුම් ගන්නම තමයි අපි මනසලෝකෙ ඉපදුනේ. අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතය කියලා කියන්නේ පින්නතුනි අපේ ඇස, කන, නාසය ආදී මේ ඉන්ද්‍රිය හයත්, රූප, ශබ්ද ආදී මේ බාහිර අරමුණු හයත් තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් ඇසෙන් රූපයක් දකිනකොටම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් හටගත්තා. ඒ මුලින්ම හටගන්නේ අතීත කර්ම විදියට, කර්ම විපාක විදියට හටගන්න එකක්. අන්න ඒක හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් නිරුද්ධ වුණත් අපි අවිද්‍යාව නිසා මේක පිළිගන්නේ නැහැ. නිරුද්ධ වෙච්ච එක නැවත තියෙනවා කියලා අවිද්‍යාවෙන් දෙවෙනි වතාවට අපි ගන්නවා. අන්නේ ගන්න එක තමයි දුක කියලා කියන්නේ. ඒකෙන් තමයි දුක හටගන්නේ. එතකොට අර මුලින්ම හටගන්න දේ දුක සත්‍ය හරියට අපි නුවණින් තේරුම් ගත්තොත්, පරිඤ්ඤය කියපු විදියට පිරිසිදු දැනගත්තොත් දෙවෙනි අවස්ථාවේ මුලාවට යන්නේ නැහැ. අපට ඒකෙම නිදහස් වෙන්න පුළුවන්. ඒක එකපාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවේ අනුපූර ප්‍රතිපදා විදියට අපට කරන්න තියෙනවා. එතකොට පින්නතුනි අපේ ජීවිතය කියන්නේ මොකක්ද? ඇත්තටම හැම මොහොතෙම මේ රූපාදී ස්කන්ධ පංචකය හට ගන්නවා. හටගත්තු තැනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අහුත්වා සම්බුතං හුත්වා නභවෙසති, පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. චක්කුං අනිච්ඡං, රූපං අනිච්ඡං, චක්කු විඥානං අනිච්ඡං. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි. මොකද මේ ඇස අනිත්‍යයි කියලා කියන්නේ? ඇස කියන්නේ මේ වෙලාවේ මනසෙහි අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, නිබ්බති ලක්ෂණ නොදිනීම ආදී හේතු නිසා මේ මොහොතේ නිර්මාණය කළ දෙන හැ තමයි මේ පේන්නේ. ඒ ඇහැට සාපේක්ෂව පේන රූප ටික තමයි මේ පේන්නේ. තමන්ගේ මේ මානසික ක්‍රියාවලිය වෙනස් වුණොතින් ඇස වෙනස් වෙනවා. ඇස වෙනස් වුණොතින් මෙතන දැන් පේන මිනිස්සු විතරක් නෙවෙයි, මිනිස්සු නොවන කටිය ටිකත් අපිට පේන්න ගන්නවා. ඒතොර දැන් මේ පේන්නේ යථාර්ථය නෙවෙයි. දැන් මේ අපට පේන්නේ මේ මොහොතේ තමන්ගේ මනසට අනුව නිස්පාදනය කළ දීපු ඇහේ සක්්‍යතාවයේ අනුව පේන රූප ටිකයි මේ පේන්නේ. ඇත්ත රූපේ නෙවෙයි. මනස වෙනස් වුණොතින් ඇහැ වෙනස් වෙනවා. ඇහැ වෙනස් වුණොතින් මෙතන ඉන්න ප්‍රේතයන් භූතයන් ටිකත්, දේවතා ආරාධනයෙන් ආපු දෙවුරු ටිකත් අපට පේන්න ගනී. එහෙනම් මේ තියෙන්නේ ඇත්ත ලෝකේ නෙවෙයි. මේ තියෙන්නේ ලෝකයක් නෙවෙයි කියලා බුදුදහම කියන්නේත් නැහැ. ලෝකයක් නැහැ කියලා කියන්නේත් නැහැ. එහෙනම් මේ නිර්මාණය වෙන්නේ මොකද්ද? මේ මොහොතේ කර්මයට අනුව නිර්මාණය කළ දීපු ලෝකය තමයි මේ ඔබට පේන්නේ. මේ බුදුරජාණන් වහන්සේ කියලා ඔබට ගෞරවයක් ඇති වෙන්නේ ඔබේ මනසේ ස්වභාවයට අනුව. බුදුහාමුදුරුවෝ ගැන දන්නේ නැති කෙනෙක් මෙතෙන්ට આવොතින් එයාට මේක ගානක්වත් නැහැ. බෝධින් වහන්සේ දැක්කපු වෙලාවේ ඔබට ලොකු ගෞරවයක් ඇති වෙනවා. අනේ මේ බුදුහාඳුර බුදු වෙච්ච තැන මේ ප්‍රඥාවට කරන ගෞරවයක් කියලා ඔබත් දෙක එකතු කරලා වඳිනවා. මේ ගැන දන්නේ නැති කෙනෙක් මොකද කර කියන්නේ? අනේ මෝඩ මිනිස්සේ ඈ අර ආදි කාලේ යුගයේ කර ගස් වලට වඳින මිනිස්සේ කියලා කියයි ඔබට. නමුත් ඔබ වඳින ගහට නේ ඔබ වඳින අර බුදු වෙච්ච බුදුහාඳුරගේ සම්බුද්ධත්වයට වඳින්නේ. නමුත් බලාගෙන ඉන්න කෙනෙක් කියන අනේ ආන වනචාරී යුගයේ කෙනෙක් අර ගහකට වඳිනවා මේ ඇමරිකාවෙත් ඇවිල්ලා ගස් වලට වඳින මිනිස්සේ කියලා ඔබට කියයි. පින්නතුනි මෙන්න මේ වගේ තමයි අපේ මනසට අනුව නිර්මාණය කළ දෙන ලෝකෙට තමයි අපි මේ ප්‍රතිචාර දක්වන්නේ. මෙන්න මේක හරියට තේරුම් ගත්තොතින් බාහිර ලෝකයක් නැහැ කියලා යන්නේ නැහැ. බුදුහාඳුර දේශනා කරනවා අතිතංචේව නතිතංචේව ඒතං අන්තං. යමෙක් ලෝකේ ඇතැයි කියලා කියනවා නම් ඒකත් අන්තයක්. යමෙක් ලෝකේ නැහැ කියලා කියනවා නම් ඒකත් අන්තයක්. එතකොට බුදුදහම කියලා කියන්නේ මොකද්ද? බුදුදහම කියලා කියන්නේ ඇත කියන එකත් අන්තයක්, නැත කියන එකත් අන්තයක්. එහෙනම් මොකද්ද? මේ දෙකෙන්ම මිදිච්ච අස්මින් සතිදං හෝති. මේ හේතු ටික තියෙනකොට මේක තියෙනවා. හේතු නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එන මේ පටිසම්පාද දර්ශනයට අනුව කියන දහමක් තමයි බුදුදහම කියලා කියන්නේ. දිට්ඨින් චනුපගම්ම සීලවා කියන්නේ මේකයි. ඇත කිව්වොත් සාසත කියන අන්තය, නැත කිව්වොත් උච්ඡේද කියන අන්තය. මෙන්න මේ දෙකෙන්ම නිදිච්ච දර්ශනය තමයි පටිසම්පාදය කියන්නේ, චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ, මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ, ශූන්‍යතාවාදය කියලා කියන්නේ, ඉදප්පච්චතාවය කියලා කියන්නේ, ආර්ය න්‍යාය කියලා කියන්නේ. විවිධ වචන වලින් මේක කියන්නේ. එතකොට ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ සමුදේ වය දකින එක. හැම මොහොතෙම ඇස අනිත්‍යයි. ඇස මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. රූපේ හට ගන්නවා, නිරුද්ධ වෙනවා. විඥානේ හට ගන්නවා. චක්කු සම්පස්සය වේදනා, රූප සංඥා, රූප තණ්හා, රූප සංකේතන, රූප විතක්ක, රූප විචාර. මේ ඇසත් එක්ක සම්බන්ධ වෙච්ච කරුණු 10ක් යන වචනික වෙනත් විදිහකින් කියනවා ස්කන්ධ පංචකයක් හැම මොහොතෙම හට ගන්නවා. ඒක පෙරපසුන විහාටගෙන නිරුද්ධ වෙනවා. එතකොට මම මේ පැත්ත ඉඳලා මේ පහ බලනව නෙවෙයි, මේ පහ බැලීමම තමයි මගේ සමස්ත ජීවිතය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අවබෝධය තුල ඉඳීම තමයි ප්‍රඥා සම්පදාව කියලා කියන්නේ. මෙන්න මේ අවබෝධය, මේ ප්‍රඥාව තුල යම් කෙනෙක් ඉන්නව නම් ඒ ඉන්න මොහොත තුල යතනත්තා අජර අමර කෙනෙක් කියලා කියනවා. ඒ අවබෝධය තුල ඉන්න මොහොතේ බාහිර කිසිම දෙයක තමන් යැපෙන්නේ නැහැ. බාහිර දෙයක තියා තමන්ගේ ශරීරය මතවත් යැපෙන්නේ නැහැ. තමන්ගේ හිත මතවත් යැපෙන්නේ නැහැ. ඒ අවස්ථාවේ තනිකරම ප්‍රඥා ඉන්ද්‍රිය මතයි තමන් ඉන්නේ. අන්න ඒ අවබෝධය තුලට පින්නතුනේ මහලු බව, ලෙඩවීම, මරණය, නැවත ඉපදීම කියන මේ කිසිම කරුණක් අදාළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මෙන්න මෙතෙන්ට එන්නයි පින්වතුනි. මෙන්න මේ ගැන ඊටාම වැදගත් විස්තරයක් පටිසම්භිදා මාගේ චර්යානානත් ඥානෙ විස්තර කරදී සඳහන් වෙනවා. ඒ තමයි විඥාන චර්යා, අඥාන චර්යා, ඥාන චර්යා කියලා කාරණයක් විස්තර වෙනවා. විඥාන චර්යා කියන්නේ ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය දල්වල බලන මුල් අවස්ථාවේ හටගන්න ස්කන්ධ පංචකයේ හට ගැනීම. ඒක විඥාන චර්යාව. ඒක අතීත කර්මයට ලැබෙන විපාකයක්. ඒක කුසලවත් අකුසලයක්වත් නෙවෙයි. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක පින්පව් ගණයට අයිති වෙන්නේ ඒක විපාක මාත්‍රයක් විතරයි. ඒකට කියනවා විඥාන චර්යාව කියලා. අන්නේ විඥාන චර්යාව ගැන අනවබෝධයෙන් හිටියොතින් ඒ අවස්ථාවේ අසහියෙන් අයනුසු මනසකාරෙන් හිටියොතින් අන්න ඒ හටගත්තු මූලික ස්වභාවය අරමුණු කරගෙනම නැවත ඊළඟ මොහොතේ තියෙනවායි කියන පදනමට යනවා. ඒකට කියනවා අඥාන චර්යා කියලා. ඒ කියන්නේ තමන් ඉග්නොරන්ස් එකේ ඩිලූෂන් එකේ ඉන්නේ, අවිද්‍යාවේ ඉන්නේ. අන්න ඒ ලැබිච්ච අත්දැකීම හරියට දැනගෙන කලින් සුතමේ ඥාණයෙන් අහගෙන මේ අවස්ථාවේදී සිහියෙන් නුවණින් හිටියොත් මොකද වෙන්නේ? ඒක ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන බව දන්නවා. ඊළඟට ඒක ඥානචර්යාවකට යනවා. ඒකට කියන්නේ ඥානචර්යා කියලා. එතකොට විඥානචර්යා, අඥානචර්යා, ඥානචර්යා. විඥානචර්යා කියන අතීතයෙන් ලැබෙන කර්මයෙන් ලැබෙන අත්දැකීම කර්ම විපාක. අඥානචර්යා කියන්නේ ඒක අවිද්‍යාවෙන් බැලීම, මුලාවටපත් වීම. ඥානචර්යා කියන්නේ ඒක නුවණින් බැලීම. එතකොට අපේ ජීවිතයේ සාරතකත්වය කියලා කියන්නේ මෙන්න මේ ඥානචර්යාව ටිකෙන් ටික වැඩි කරගන්න එක. ඒක නිකන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට හිත සමාධිමත් කරගන්නට ඕන. ඒකට සිල්වන්ත වෙන්නට ඕන. ඒකට ශ්‍රද්ධා ඇති කරගන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. කල්‍යාණ මිත්‍රව ආශ්‍රය කරන්නට ඕන. පරිත්‍යාග සීලී වෙන්නට ඕන. කලගුණ දන්න කෙනෙක් වෙන්නට ඕන. තමන්ගේ ළඟ හොඳ ගතිගුණ තියෙන්නට ඕන. හොඳ ගතිගුණ තියෙනකොට හොඳ මිත්‍රයෝ හමු වෙනවා. හොඳ මිත්‍රයන් හරහා ධර්ම ශ්‍රවණය කරන් ලැබෙනවා. තමන් සිල්වත් වෙනවා. හිත එකඟ කරගන්නවා. මෙන්න මේ ප්‍රඥාවට තමන් කැප කරන කාලය ටිකෙන් ටික වැඩි කරනවා. පින්නතුනි මෙන්න මේ කරුණු හතර තමයි බුදුහාඳුරෝ පරලෝ ජීවිතය සාර්ථක කරගන්න හේතු වන කරුණු හැටියට දේශනා කළේ. ශ්‍රද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා. The highest quality in this quality is that Buddha explained is that wisdom, the accomplishment of wisdom. That is the most important thing. Buddha says, wisdom is the gem of men. Wisdom purifies one's mind. And we attain the enlightenment throughout practicing wisdom. What is the wisdom that Buddha explained? Contemplating on impermanence, or anicca, or dukkha, suffering, or dissatisfaction, and anatta, selflessness. I is impermanent, forms are impermanent, I consciousness is impermanent. What is the meaning of impermanence? It is not just changing. That meaning is that every moment, these senses, spheres, arise and they immediately cease according to conditions. I is impermanent means that this I arises at the moment according to our present mental conditions. And forms appear according to our eyes. And everything is impermanent. Not being occurred comes to occurrence. Being occurred will not go to occurrence. Our six senses, six external objects, and six consciousnesses, everything arises at the moment with the conditions, they immediately cease. If someone can contemplate on this reality, impermanence, it is the wisdom that Buddha explained. That is one of the accomplishments that we should practice to overcome suffering. There are four qualities that Buddha explained to succeed next life. They are the accomplishment of confidence in the triple gem, the accomplishment of moral conduct, the accomplishment of charity or generosity, the accomplishment of wisdom. First three qualities help us to receive a blissful life hereafter. That says Buddhism, Saggamagga, the heavenly path. The fourth quality helps us to attain the enlightenment. That is the Mokkhamagga, the deliverance path. In this immediate life, we can overcome suffering if someone can practice this path, especially contemplating on impermanence. Buddha says, Sabbe sankhara anicchati yada panyaya passati atta nibbindati dukkhe esamaggo visuddhya. Every condition things are impermanent. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Sabbe sankhara dukkhati yada panyaya passati atta nibbindati dukkhe esamaggo visuddhya. Every condition things are dissatisfaction. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Sabbe dhamma anattati yada panyaya passati atta nibbindati dukkhe esamaggo visuddhya. Every phenomena are egoless, selfless. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Contemplating on anicca, impermanence, dukkha, dissatisfaction or suffering, and anatta, selflessness. These are the highest qualities that we contemplate on practicing wisdom. Buddha explained the path for getting rid of suffering. If someone can reflect on this reality, immediately we can overcome the suffering of aging, the suffering of illness, the suffering of death, and the suffering of rebirth. This is the path to overcome suffering that Buddha explained in his teachings. Pinnatuni, menne methendi tamai wedagathma avasthawa api mulin sandahan kala. Vyaggapajja sutraye vidiyata uttana sampada, arakka sampada, kalyana mittata, samajivikata kiyala me jeevithaye sarthaka wenna hetuna karana. Ita passe shraddhavat, seeliyat, parityaga seeliyatwat sugatigami wenna. Ewa thawadurata apata nivan magata thiwala karaganna puluwam. Visheshenma prajna sampadawa apata nivan labana riju mawata vidiyata desana kala. බුදුරජාණන් වහන්සේ එක තැනක සඳහන් කරනවා නිවන් ලැබීම සඳහා ධර්ම 37ක් වඩන්න ඕන කියලා. සත්‍තිස් බෝධිපාරසික ධර්ම වඩන්න ඕන කියලා දේශනා කළා. එහෙම දේශනා කරන බුදුහාමුදුරුවෝ තවත් තැනක කියලා තියෙනවා අපට ආරස්ඨංග මාර්ගය වඩන්න කියලා. කරුණ 8ක් වඩන්න කියලා. තවත් තැනක කියලා තියෙනවා සත්බොජ්ජංග වඩන්න කියලා. තවත් තැනක කියලා තියෙනවා ආයතන 6 ගැන කුසලතාවය ඇති කරගන්න කියලා. තව තැන කියලා තියෙනවා පංචේන්ද්‍රිය වඩන්න කියලා, සද්ධා දේන්ද්‍රිය ධර්ම වඩන්න කියලා. තව තැන කියනවා සතර සතිපට්ඨානෙ වඩන්න කියලා. තවත් තැන කියනවා ත්‍රිවිධ ශික්ෂා වඩන්න කියලා. තවත් තැනක කියනවා සමති විදර්ශනා වඩන්න කියලා. තවත් තැනක කියනවා ප්‍රඥා වඩන්න කියලා. එතකොට වැඩිපුරම බුද්ධිමත් කෙනෙක් දැක්වතින් ඍජුවම බුදුහාඳුරෝ ප්‍රඥා වඩන ක්‍රමය තමයි දේශනා කරන්නේ. ප්‍රඥාව අඩුවෙන් කරුණ වැඩිපුර දේශනා කරනවා. ප්‍රඥා වැඩි නම් පුකුසාතේ බාහ්‍ය දාරුචීරිය සරුත්හාන්දරෝ පස්වක මහණුන් මේ වගේ gifted පුද්ගලයන් දැකපු වෙලාවෙදි මුණගැහිච්ච වෙලාවෙදී බුදුහාඳුන් ඍජුවම පරිසම්පාදයේ චතුරාර්ය සත්‍ය හේතුඵල ධර්ම දේශනා කරනවා. ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙන විදිහේ ඍජු මාර්ගයක් දේශනා කරනවා. සාමාන්‍ය ඔඩියන්ස් එකක් මුණගැහිච්ච වෙලාවෙදී අනුකූර ප්‍රතිපදාවෙන් දාන කතා සීල කතා ආදී වශයෙන් දේශනා කළා. හිත මෘදු වුණාට පස්සේ චතුරාර්ය සත්‍ය පරිසම්පාදිය දේශනා කරනවා. ඒ නිසා මේ අනුකූර ප්‍රතිපදාවත් අපි දැනගන්නට ඕන. ඒ වගේම ඍජු මාවත ඍජුවම විදර්ශනාව. විදර්ශනා මූලික සමතේ පැත්තත් අපි දැනගන්නට ඕන. එතකොට සමත මූලික විදර්ශනාව කියලා තියෙනවා. හිත සීලය සිල්වත් කළා, හිත සමාධිමත් කළා, සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියපු විදිහට දකින ක්‍රමයක් තියෙනවා. ඍජුවම ස්කන්ධ ධාතු ආයතන නාම රූප පරිසම්පාද විදියට ඍජුවම මේ කාරණාවල අනිත්‍ය දුක අනාත්ම බැලීම නැත්තම් ගිරමානන්ද සූත්‍රයේ දැක්වෙන විදියට දස සංඥා බැලීම ආදී ගැඹුරුම ක්‍රමයට බලන ක්‍රමයකුත් බුදුදහම විශ්සර කළ තියෙනවා. ඉතින් මේ කුමන ක්‍රමයකින් කරුණු අපි අවබෝධ කරගත්තත් අපි මේ සම්බුද්ධ ශාසනය තුළ එක පැත්තකින් දාන සීල භාවනා ත්‍රිවිද පුණ්‍ය ක්‍රියා සිදු කළා අපේ සුගතිය අපි ස්ථාවර කරගන්නට ඕන. අපි කොයි මොහොතේ මිය ගියත්, කොයි අනතුරෙන් මිය ගියත්, කොයි තරම් සංකීර්ණ අවස්ථාවක තමන්ගේ නෙත් දෙක පිය වුණත් කිසිඳු විටක දුගතිගාමී නොවන විදියට තමන්ට සුගතිය ගැන දැඩි විශ්වාසයක්, දැඩි ස්ථාවරත්වයක් තියෙන්නට ඕන. ඊටාම සංකීර්ණ අවස්ථාවකදී බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සිහිපත් වෙන විදියට තමන්ගේ හිත හදාගෙන තියෙන්නට ඕන. තමන්ට දවසකට වැඩිපුර තෙරුවන් සිහිපත් වෙන්නට ඕන. දවසට වැඩිපුර වාර ගානක් බුදුහාඳුරන්ගේ බුදුගුණ ධර්මයේ සංඝයා සිහිපත් වෙනවා නම් තමන්ට සුගතිය පිළිබඳ සාධකයක් තියෙනවා. අනිත් කාරණේ තමා පංචශීල ස්ථාවරව පිළිතල ඉන්නව නම් තමන්ට සුගතිය ගැන සාධකයක් තියෙනවා. අන්න එහෙම ඉන්න ගමන් හැකිතාක දුරට හිත සමාධිමත් කරගෙන මෙන්න මේ අනිත්‍ය දුක් අනාත්ම මෙනෙහි කරන්නට අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුන්ට මොන හරි අහන්න තියෙනවා නම් අහන්නත් පුළුවන්. ඔව්, පළවෙනි එක සක්කච්ඡන් දානං දේති, සකසල දන් දෙනවා. සහත්තන් දානං දේති, තමන්ගේ දෑතින්ම දෙනවා. චිත්තිකත්වා දේති, ගෞරවයෙන් දෙනවා, ගරුසරු ඇතුව දීම. අනපවිද්දන් දේති, නිතර නිතරම දන් දෙනවා. ආගමන දිට්ඨිකෝ දේති, කර්මඵල අදහගෙන දෙනවා. ඒක වේලාම සූත්‍රයේ එන්නේ. වේලාම කියන බ්‍රාහ්මණය ගැන විස්තර කරමින් බුදුහාම දේශනා කරපු වේලාම සූත්‍රය තමයි ওই කරුණ පහ සඳහන් වෙන්නේ. හොඳයි පින්නතුනි, අපිට කාලයක් මිලානවා. දැන් 4:00 වෙලාව. දාන සීල භාවනා කියන්නේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා. ත්‍රිශික්ෂාව කියන්නේ සීල සමාධි ප්‍රඥා. ඒ සීල සමාධි ප්‍රඥාව තමයි ගැඹුරට ගිහිල්ලා අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා කියලාත් කියන්නේ. බුදුදහමේ නිතරම ඇත්තෙම අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා කියලා තමයි කියන්නේ. මොකද සීල සමාධි ප්‍රඥා අනිසාසනවල දැක්වෙනවා. ඒගොල්ලන් ප්‍රඥා විදිහට සලකන්නේ කර්මඵල අදහන එක. එතන ඉඳලා ඒගොල්ලන් ධානය වඩලා බ්‍රහ්මලෝක යන මාර්ගයක් ඒගොල්ලන් කියනවා. ඒගොල්ලන්ට සීලයක් තියෙනවා, ඒගොල්ලන්ට සමාධියක් තියෙනවා, ඒගොල්ලන් කර්මඵල අදහන ප්‍රඥාවක් තියෙනවා. නමුත් බුදුදහම එනකොට ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා අදි සීල, ඒ කියන්නේ දිට්ඨිඥාන උපගම්ම සීලව මට්ටමට ගිහිල්ලා. සමාධිය කියන්නේ සාමාන්‍ය සමාධියකුත් නෙවෙයි, සමාහිතේ භික්ඛවේ යථාභූතං පජානාති කියපු විදිහට විදර්ශනාව පාදක කොටගත්තු සමතිය. විදර්ශනාව කියන්නේ කෙලින්ම ඊට පස්සේ ප්‍රඥාව කියන්නේ අනිත්‍ය දුකනාත්ම බැලීම. එතෙන්දි බුදුදහමේ කියන්නේ අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා කියලා. ත්‍රිවිධ ශික්ෂා විදියට. ඇත්තෙන්ම ජරා මරණ කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් අපේ ශරීරයේ මුල් වෙලනේ අපි දැනට ඉන්නේ. අපි දැන් පුද්ගලෙක් ගත්තොත් අපි දැනට හිතන් ඉන්නේ මේ ශරීරය පුද්ගලය කියලානේ. එතකොට ඒක මගේ කියලා දැම්මේ අරන් තියන්නේ අපි. එතකොට අන්න ඒ ශරීරය වයස යනකොට මම වයසට යනවා කියලා අපි ගන්නෙ. එතකොට ශරීරය ලෙඩ වෙනකොට මම ලෙඩ වෙනවා කියලා ගන්නෙ. ශරීරය මරණයටපත් වෙනකොට මම ලෙඩ වුණා කියලා දැන් අපි ගන්නෙ. ඒ තුල ඉඳීම තමයි ජරා මරණ දුක විඳිනවා කියලා කියන්නේ. එතකොට මේක අවබෝධ කරගත්තු කෙනා රූපය විතරක් නෙවෙයි වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහම පෙරපසු නොවි ඒ මොහොතේ හටගෙන හැම මොහොතෙම නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා නුවණින් දකිනවා. දකින කොටේ තැනැත්තා මේ රූපාදී ස්කන්ධ පංචකයේ මතේ තැනැත්තා යැපෙන්නේ නැහැ. ඒ තුල පිහිටලින්නේ නැහැ. ඒ වෙලාවේ තැනැත්තා ප්‍රඥාව තුල තමයි පිහිටලෙන්නේ. අන්නේ ප්‍රඥාව තුල ඉන්නකොට එයත් මේකේ වෙනස් වීම දකිනවා, මහලු වීම දකිනවා. දැක්කට එයාට ඒක අදාළ වෙන්නේ නැහැ. එයා තමන්ගේ කියලා ඒක අදාළ කරගෙන නැහැ. අන්නේ අදාළ කර නොගන්නා වූ ප්‍රඥාවට තමයි ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ. අන්නේ ප්‍රඥා ඉන්ද්‍රියේ ඉහළම තත්ත්වයට පත් වෙච්ච කෙනාට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. සාමන පිරහතන් වහන්සේ කෙනෙක් කියන්නේ රූපයකට නෙනේ. ඇත්තෙම රූපේ නෙවෙයි රහතන් වහන්සේ කියන්නේ. රහතන් වහන්සේ කියන්නේ අවබෝධයට. ඒ අවබෝධය යම්කිසි මට්ටමක ලැබුව කෙනාට සෝතාපන්න කියලා කියනවා. ඒ අවබෝධය ඊට වඩා ඉහළ ලැබුව කෙනාට සකදාගාමී කියලා කියනවා. ඊටත් වඩා ඉහළ ලැබුව කෙනා අවබෝධයට අනාගාමී කියලා කියනවා. ඒ අවබෝධය ඉහළම තලයට ගිහිපු කෙනාට රහතන් වහන්සේ කියලා කියනවා. අන්නේ අවබෝධයටයි රහතන් වහන්සේ කියලා කියන්නේ. අන්නේ අවබෝධය තුල ජරා මරණ ස්පර්ශ කරන්නේ නැහැ. එයා ඒක තමන්ගේ කරගෙන නැහැ. දැන් අපි කොහේ හරි අල්ලපුවත්තක ගහක් දිරල වැටෙනකොට අපි අඬනවද? අනේ මං දිරල වැටෙනවා කියලා. නෑනේ අපිනේ. අන්න ඒ බලන විදියටම රහතන් වහන්සේත් මේ ශරීරය දිහා බලනවා. මේකේ යථා ස්වභාවය ඉපදුනා නම් යං කිච්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා මේකේ යථාර්ථය දකිනකෝ. ඇත්තෙම දැන් ජීවිතය කියන්නේ ස්කන්ධ පංචකයක්මයි, එකක් නෙවෙයි ඇත්තෙම. ඈ දැන් අපිට හිතෙන රූපේ විතරයි කියලානේ. රූපේ විතර නෙමෙයි ඇත්තෙම, රූපයත් එක්කම ස්කන්ධ පංචකයක් එකට යනවා. එතකොටම ස්කන්ධ පංචකෙම හු වෙන වෙනම මුලදී සතර සතිපට්ඨානය වඩලා, කායනුපස්සනා වේදනුපස්සනාදී වඩලා ස්කන්ධ පංචකේ වෙන වෙනම තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ මුලදී කරන්නේ එහෙමයි. ඊට පස්සේ පහමකට ගන්නවා. පහමකට අරගෙන ඇත්තෙම අපේ ජීවිතය කියන්නේ මේ සිතුවිලි මාත්‍රයක්. අපේ දරුවා කියලා කිව්වත්, වාහනය කියලා කිව්වත් අපේ ජීවිතය ගැන ඒ මොහොතේ සිතුවිල්ල. ඒ සිතුවිල්ල තනියම නෙවෙයි, ඒ කලින් දැකපු රූපයේ පිළිබඳව සංඥාවේ ඒ ඔක්කොම එකතුව තමයි මේ ජීවිතය කියලා කියන්නේ. දැන් දරුවේ කියලා කිව්වත්, මගේ උපාධිය කිව්වත්, මගේ වාහනය කිව්වත්, ඇත්තට මේ ඒ පිළිබඳව ඇති කරගන්න අදහසනේ තමගේ කියලා කියන්නේ. භෞතික දේ නෙවෙන්නේ ඇත්තෙම. දැන් මරණාසන්න මොහොතේ Tamanට දේවල් මතක් වෙනවනේ. ඒ මතක් වෙන වෙලාව කියලා කියන්නේ ඇත්තටම මේ බාහිරේ පේන භෞතික දේ නෙවෙයි. ඒ පිළිබඳව තමන් අවිද්‍යාවෙන් ගත්තු දේ තමයි මේ ලෝකය කියලා කියන්නේ. මේ මොහොතේත් වෙන්නේ ඒකමයි. දැන් මේ මොහොතේ ඔබ මා දිහා බලාගෙන ඉන්නවයි කියලා කිව්වට, ඔබ මාව හඳුනාගෙන ඔබ හාමුදුරු කෙනෙක් කියලා හඳුනා ගන්න අවස්ථාව වෙන විට ඒ මුල අධ්‍යක්ෂකම නිරුද්ධ වෙලා තියෙන්නේ. ඔබ සම්පූර්ණයෙන්ම හඳුනාගන්නේ මන ආයතනෙ. මන ආයතනයෙන් හඳුනා ගන්නකොට බාහිරක නිරුද්ධ වෙලා, නමුත් ආයෙ බලනකොට මේක බාහිර තියෙනවා කියලා අපට හිතෙනවා. නමුත් ඇත්තටම අපේ ජීවිතය කියන්නේ මේ බාහිර ශරීරයක් කියලා අපි දැක්කට එක මොහොතක සිතුවිල්ලක් තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. ඒතර ඒ සිත කියන්නේ තනියම තියෙන දෙයක් නෙවෙයි. ඒ සිතත් එක්ක රූප, වේදනා, සංඥා, සංඛාර කියන තවත් ස්කන්ධ හතරකුත් තියෙනවා. මෙන්න මේ ස්කන්ධ පංචකය තමයි ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේකේ හට ගැනීම නිරුද්ධ වීම හරියට අපි දැක්කොතින් දකිනකොට මේ පේන භෞතික රූපය තුල ඔහු යැපෙන්නේ නැහැ. ඒ මත පිහිටලා නැහැ. ඒ මත පිහිටලා නැහැ කියන්නේ මේ ශරීරය අත්හැරලා ඉන්නවා කියන එක නෙවෙයි. මේ ශරීරයට කැම ගන්න නැහැ කියන එක නෙවෙයි. මේ ශරීරයට කැම අවශ්‍ය නම් කැම ටිකක් ගන්නව, නාවන්න ඕන නම් නාවනවා, පිරිසිදු කරන්න ඕන නම් පිරිසිදු කරනවා, කොණ්ඩේ පීරන්න ඕන නම් කොණ්ඩෙත් පීරනවා, කොණ්ඩේ කපන්න ඕන නම් ඒකත් කපනවා. ඒ සීලොම දේවල් කරද්දී මෙන්න මේ දේ මගේ විදියට, මේ මම, මේ මගේ, මේ මගේ ආත්මය කියලා මෙන්න මේ දෘෂ්ටියෙන් සම්පූර්ණයම නිදහස් වෙච්ච මානසික ස්වභාවයට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඇත්තෙන්ම දැන් බුදුහාමුදුරෝ එක එක පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම අනුව එක එක විදිහට දේශනා කළා මේක. සමහරයට සමුදේ විතරක් දැකලා තේරුම් ගන්න පුළුවන්. සමහරයට සමුදේ වැය දෙකම බලන්න පුළුවන්. සමහරයට සමුදේ වැය විතරක් නෙවෙයි, අස්සාද ආදීනව නිස්සරණත් බලන්නට ඕන. තවත් සමහරයට අට ආකාරයකටත් කියලා තියෙනවා. එක එක පුද්ගලයන්ට එක එක ආකාරයෙන් ඔවුන්ගේ බුද්ධි මට්ටම අනුව කියලා තියෙන මේක නුවණින් බලන්න. ඒ හැම දෙයකින්ම වෙන්නේ මේක පෙරපසුන වී හටගෙන නිරුද්ධන යථාර්ථයක් කියන එක තේරුම් ගන්න. ඒ යථාර්ථය තුළ ඉන්න පමණට ධර්මානුකූලව බුදුහාඳුරන්ගේ අනුශාසනාවට අනුව එහෙම අපි සමථ දර්ශනා තුළ හිටිය පමණට අපේ දුකෙන් නිදහස් වෙලා. එනිසා ඒ සඳහා වඩා වඩාත්ම කලණ මිතුරන් ආශ්‍රය කරමින්, ධර්ම ශ්‍රවණය කරමින්, ඇසූ දහම නුවණින් මෙනෙහි කරමින්, සීල සමාධි ප්‍රඥා ආදී මේ ත්‍රිවිධ ශික්ෂාවන් යෙදීමට අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් නියුතුම් පින්කම ආනිසංසෙන් අපරමින මිය ගිය සියලු ඥාතීහු මේ පිණින් සුවපත් වෙත්වා. ඒ වගේම විශේෂයෙන් ඒ අපවත් විවදාල ගරුතර නායක ස්වාමීන් වහන්සේ, ගෞරවනීය අලුත් නුවර සුමනතිස්ස නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මේ විහාර ගණයේ අපවත් විවදාල ස්වාමින් වහන්සේලාත් මේ පිණින් සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව මේ පිනුතුන් හැම දිනාමත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. විශේෂයෙන් මේ විහාරවාසී ස්වාමින් වහන්සේලාටත් දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදයෙන් උන්වහන්සේලාගේ අධ්‍යාපනික හා ආධ්‍යාත්මික කටයුතු දිනෙන් දින සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයත් සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬුරු පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මෙසියලු පුණ්‍ය ධර්මයන් හේතුවෙන් පිනතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය, සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා, භයම් පන්තාච නින්භයා, සෝකම් පන්තාච නිස්සෝකා, හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා, සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.